नमस्कार वेवा बुद्धुर्वनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनट समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनट समदा तिसारन शरणयामि। साधु साधु साधु। පින්වත්නි, අද අපි බුදුරජාණන් වහන්සේ වදාළ දේශනයක් මජ්ඣිම නිකාය තුලින් ඉගෙන ගන්නටයි සූදානම් වෙන්නේ. මේ පින්වතුන් දන්නවා බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා මිනිසයන් අවබෝධ නොකළ ජීවිතය අවබෝධ කිරීමට ධර්මය කියා දෙනවා. මිනිසයන් ප්‍රහාණය නොකළ දුකේ හේතු ප්‍රහාණය කිරීමට ධර්මය කියා දෙනවා. දෙවි මිනිසුන් සාක්ෂාත් නොකළ දුකෙන් නිදහස් වීම සාක්ෂාත් කිරීමට ධර්මය කියා දෙනවා. ඒ වගේම දෙවි මිනිසුන්ගේ හිතසුව පිණිස මේ ලෝකේ දුකින් නිදහස් වන්නා වූ මාර්ගය කියා දෙනවා. එතකොට බුද්ධිමත් මිනිසයන් බුද්ධිමත් දෙවිවරු ඒ ධර්මයට පහදින්නේ බුද්ධිමත් මිනිසයන්. ඒ බුද්ධ දේශනාව නුවණින් මෙනෙහි කරලා තේරුම් ගන්න පුළුවන් මිනිසයන්. දැන් බහුතරය නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නියපොතර පස් ටිකක් අරගෙන මහණෙනි මාගේ ධර්මය අවබෝධ කරගන්නේ මෙන්න මෙවැනි ප්‍රමාණයක් කිව්වා. ඉතින් මේ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සියලු මිනිසුන් අවබෝධ කරගන්නවා කියලා කතාවක් නැහැ. බුද්ධිමත් මිනිසයා. ද මිනිසියෙකුට බුද්ධිමත් කෙනෙක් වෙන්න ලැබීම තමයි එයාගේ ජීවිතයේ තියෙන ලොකුම වාසනාව. තිබන්දි බුද්ධිමත් අය බුදුරජාණන් වහන්සේගේ කාලෙත් හිටියා, අදත් ඉන්නවා, හිටත් ඉන්නවා. ඒ පිරිස බුදුරජාණන් වහන්සේගේ ධර්මය හොඳින් අහලා පුරුදු කරනවා. අන්න එහෙම පුරුදු කරන පිරිසට උපකාරී වෙන දෙයක් අද අපි මේ ඉගෙන ගන්නේ. මේ දේශනාවේ නම කායගතා සති සූත්‍රය. කාය කිව්වේ මේ ශරීරයට. මේ ශරීරයේ අනෝ සිහිය පුහුණු කිරීම කායගතා සති. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ ජේතවනාරාමේ වැඩ සිටිද්දී. එදා භික්ෂුන් වහන්සේලා දවල් දානේ වළඳලා උපස්ථාන ශාලාවට රැස් වෙලා මෙන්න මෙවැනි සාකච්ඡාවක් කරමින් හිටියා. දැන් බලන්න ඒ කාලේ භික්ෂුන් වහන්සේලා කරපු සාකච්ඡාව. ඒ භික්ෂුන් වහන්සේලා අතර මෙවැනි සාකච්ඡාවක් කතාබහක් ඇති වුණා. ආශ්මතුන් වහන්සේ ආශ්චර්යයි. ආශ්මතුන් වහන්සේ අද්භූතයි. ඒ සියල්ල දන්නා වූ දක්නා වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අපට දේශනා කරලා තියෙනවා කායගත සතිය වැඩුවොත් බහුල කළොත් මහත්ඵලයි මහානිසංසයි කියලා. බලන්න බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කොයිතරම් ආශ්චර්යයිද. මෙවැනි ධර්මයක් අපිට කියා දුන්නා නේව කියලා ඒ භික්ෂුන් වහන්සේලා කතා කර කර හිටියා. හවස්වරුවේ භාවනාවෙන් නැගිට බුදුරජාණන් වහන්සේ ඒ උපස්ථාන ශාලාවට වැඩියා. වැඩම කළා ඒ ආසනේ. උන්වහන්සේට පැන වූ ආසනේ වැඩ සිටියා. වැඩ ඉඳලා භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, පින්වත් මහණෙනි, මං දැන් වඩින්ට කලින් ඔබ කතාබස් කර කර හිටියේ කුමක්ද ඔබේ කුමන කතාවක්ද දැන් අඩාල වුණේ? ඉතින් කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි මේ රැස් වෙලා මේ උපස්ථාන ශාලාවට අපි මේ කතා කර කර හිටියේ මේකයි. අපි මේ කිව්ව මේ පිරිසට ආයුතුන් වහන්සේ හරීම ආශ්චර්යයි. හරීම අද්භූතයි. මේ කය අනුව සිහිය පිහිටවීම බහුල කළොත් කය අනුව සිහිය පිහිටවීම වැඩුවොත් ඒ මහත්ඵලයි මහානිසංසයි කියලා සියල්ල දන්නා වූ දක්නා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ කියලා මේක තමයි කිව්ව අපි කතා වුණේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ පිළිතුරු හැටියට තමයි මේ දේශනාව වදාළේ. භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි කායගත සතිය කයට අනුව සිහිය පුහුණු කිරීම කොයි විදිහට කළොත්ද කොයි විදිහට බහුල වශයෙන් කළොත්ද මහත්ඵල මහානිසංස වෙන්නේ කෙනා පින්වත් මහණෙනි භික්ෂුවක් අරණ්‍යයකට යනවා එහෙම නැත්නම් ගහක් යටට යනවා එහෙම නැත්නම් හිස් තැනකට යනවා ගිහින් පළඟක් බැඳගෙන කය ඍජු කරගෙන වාඩි වෙනවා වාඩි වෙලා එයා භාවනා කරන්න තියෙන අරමුණ ඉස්සරහට ගන්නවා ඒ තමයි එයා හොඳ සිහියෙන් ආශ්වාස කරනවා හොඳ සිහියෙන් ප්‍රශ්වාස කරනවා එහෙම ආශ්වාස ප්‍රශ්වාස කරද්දී දීර්ඝ වශයෙන් එයා ආශ්වාස කරොත් එයා ඒක දැනගන්නවා මං දීර්ඝව ආශ්වාස කරනවා දීර්ඝව ප්‍රශ්වාස කළොත් එයා දැනගන්නවා මං දීර්ඝව ප්‍රශ්වාස කරනවා කෙටියෙන් ආශ්වාස කළොත් එයා දැනගන්නවා කෙටියෙන් ආශ්වාස කරනවා කෙටියෙන් ප්‍රශ්වාස කළොත් එයා දැනගන්නවා කෙටියෙන් ප්‍රශ්වාස කරනවා එතකොට එයා සියලුම ආශ්වාසය දැනගෙන ආශ්වාස කරනවා සියලුම ප්‍රශ්වාසය දැනගෙන ප්‍රශ්වාස කරනවා දැන් බලන්න මෙතන කියන්නේ හුස්ම ඉහළ ගැනීම පහළ ගැනීම ගැන සිහිය පිහිටුවීම කියලා දැන් බලන්න මේ සාමාන්‍යයෙන් මනුස්ස ජීවිතයේ ගත කරන කෙනෙක් මුළු ජීවිත කාලෙම හුස්ම ගන්නවා හෙළනවා. නමුත් ඒ තුල කුසල් වඩන්න පුළුවන් කියලා බුදු කෙනෙක් පහළ වෙලා කියා දෙනකන් දන්නේ නැහැ අපි. ඒ තුල කුසල් වඩන්න පුළුවන් කියලා දන්නේ නැහැ. ඒක කුසල අරමුණක් බවට පත් කරන්න පුළුවන් කියලා දන්නේ නැහැ. දැන් බලන්න බුදු කෙනෙක් පහළ වෙලා නැත්තම් මේ ධර්මයේ දේශනා නොකරන සාමාන්‍ය මිනිස්සයා සැපේ සැපේ කියලා හිතන්නේ ඇහෙන් රූප බල බල විඳින එකමනේ. කනෙන් ශබ්ද අහා නාසයෙන් ආග්‍රහණය කර කර දිවෙන් රස විඳ විඳ කයට පහස ලැබලා මේ කාම සැපේ ඉක්මවා ගියේ නික්කම සැපයක් බුදුරජාණන් වහන්සේ පෙන්වා නොදෙන්න ලෝකෙ කිසි කෙනෙක් දන්නේ නැහැ. ඊළඟට මිනිස්සු සතුටු වෙයි ඉන්නවා ද්වේෂයෙන්, ද්වේෂ කිරීමෙන්, පලි ගැනීමෙන්, ඊර්ෂ්‍යා කිරීමෙන්, ගැරහීමෙන් සතුටු වෙයි ඉන්නවා. මෙන් අත්මිදිල ලැබෙන සතුටක් තියෙනවා. ඒ සතුට බුදුරජාණන් වහන්සේ පෙන්වා නොදෙන්න මිනිස්සු දන්නේ නැහැ. ඊළඟට මිනිස්සු සතුට වෙවී ඉන්නවා අනවබෝධය තුල, අවිද්‍යාව තුල. අවිද්‍යාවෙන් මිදීම නිසා විද්‍යාව පහළ කර ගැනීමෙන් ලැබෙන සතුට බුදු කෙනෙක් පහළ වෙලා කියා දෙනකන් දන්නේ නැහැ මිනිස්සු. කොයිතරම් මිනිසුන්ගේ ජීවිතවල තියෙන්නේ එතකොට මොනතරම් දුර්භාග්‍ය තත්වයක්ද? බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් මහණෙනි ඔන්න ඔය විදිහට අප්‍රමාදීව. අප්‍රමාදීව කියන්නේ කැප වෙලා සම්පූර්ණයෙන්ම කැප වෙලා. ආතාපිනෝ. ආතාපිනෝ කියන්නේ දැන් යාගේ තියෙන බාහිර යාට සාමාන්‍ය පුහුණු වෙලා තියෙන, පුරුදු වෙලා තියෙන, යාගේ හිත නොමග යන දේවල් ඒවට යා ඉඩ නොදී ඒක අත්හැරලා ඒකට කියනවා කෙලිස්තවන වීරිය කියලා. ඊළඟට පහිතත්. පහිතත් කියන්නේ යාට වෙන ඉලක්කයක් නැහැ. එයා ඒ ජීවිතේට කැප වෙලා වාසය කරද්දී යම් කාම නිස්සෘත කල්පනා ඇද්ද දම්මිය ආස්වාස ප්‍රස්වාසයේ තුල සීය පිටුවාගෙන වාසය කරද්දී හොඳට කැප වෙලා කාම නිස්සෘත කල්පන ඇද්ද ඒව ඔක්කොම නැති වෙලා යනවා. දැන් බලන්න මේ ආස්වාස ප්‍රස්වාසයේ සීය පිටුවාගෙන සීය දිනු කිරීමෙන් කාම නිස්සෘත කල්පනා ටික යාගේ නැති වෙලා යනවා කියන්නේ. ඉතින් කාම නිස්සෘත කල්පනා නැති වෙලා ගියාම හරිම ලස්සනයි මේක. එයා තුල හිත පිහිටනවා. සිහිය පිහිටන්න පටන් ගන්නවා. තේසම් පහනා අජ්ජත්තමේව චිත්තං සන්තිච්ඡති. ඒ කාමනිස්සෘත කල්පනාවල් එයාගේ හිතෙන් නැති වෙලා ගියාම තමා තුළම ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාස අරමුණේම සිත පිහිටන්න පටන් ගන්නවා. සන්නිසීදති එතනම සිත තැම්පත් වෙන්න පටන් ගන්නවා. ඒකෝදි හෝති ඒකෙම හිත රැඳිලා තියෙනවා. සමාධියති ඔන්න සමාධිය තියෙනවා. ඒවම්පි භික්ඛවේ භික්ඛු කායගතා සතිම් භාවේති. පින්වත් මහණෙනි ওই විදිහටත් භික්ෂුවට පුළුවනි කායගතා කයට අනුව සිහිය වඩන්න. කයට අනුව සිහිය වඩන්න ওই විදිහටත් පුළුවනි. ඒ වගේම තව ක්‍රමයක් තියෙනවා. දැන් අරක එක ක්‍රමයක්. ඊළඟට දේශනා කරනවා කයට අනුව සිහිය වැඩිීමේ තව ක්‍රමයක් තියෙනවා. මහණෙනි මේ භික්ෂුව ගච්ඡන්තෝ අගච්ඡාමීති පජානාති. ඇවිදගෙන යනකොට එයා දන්නවා දැන් ඇවිදගෙන යනවා කියලා. ඨිතෝවා ඨිතෝමීති පජානාති. එයා හිටගෙන ඉන්නකොට දන්නවා මම දැන් හිටගෙන ඉන්නවා කියලා. නිසින්නෝවා නිසින්නෝමීති පජානාති. එයා වාඩි වෙලා ඉන්නකොට දන්නවා මම දැන් වාඩි වෙලා ඉන්නවා කියලා. සයනෝවා සයනෝමීති පජානාති. එයා සැතපී ඉන්නකොට දන්නවා මං දැන් සැතපීලා ඉන්නවා කියලා. යත යතවා පනස්ස කායෝ පනිහිතෝති. කොයි කොයි විදියටද ඔහුගේ කය පවත්වන්නේ ඒ විදියට දැනගන්නවා. බලන්න කය අනු සිහිය පිහිටවනවා කියන එක. එතකොට එහි විදියට කය අනු එයා සිහිය පිහිටවා ගන්නකොට අප්‍රමාදීව. අප්‍රමාදීව කිව්වි කැප වෙලා. ආතාපිනෝ කෙලෙස්තෝන වීරිය තමයි මේක අමාරු එක. කැපවීමත් අමාරුයි. මේ කියනේ ඔක්කොම අමාරුයි. කැපවීම අමාරුයි. අප්‍රමාදී වීම. කෙලෙස්තෝන වීරිය අමාරුයි. ඒ කියන්නේ හිතට පුරුදු වෙච්ච එක. සමාන හිතට පුරුදු වෙලා තියෙනවා කි මේක තරහා යන්න. එක්ක ආස කරන්න. එක්ක ආස දේවල් කන්න. ඒතර මේ වගේ එක්ක නිදා ගන්න. එක්ක හේවිද ඇවිදින්න. ඒතර මේ වගේ එකක් ප්‍රහාණය කරන්න ඕනේ. එතකොට කෙලෙස්තෝන වීරිය කියන්නේ මොකද? ඒක එයා අකමැත්තෙන් කරන්න තියෙන්නේ. මොකද ඒක පීඩාවක් විඳගෙනයි කරන්න ඕනේ. මොකද සතුට වෙන්නේ ආ එහෙම යන එක. එහෙම කරන එක. කෙලෙස්තාවන වීරියෙන් යුක්ත පහිතත්ත කියන්නේ පහිතත්ත කියන්නේ හරිය ගැඹුරු අර්ථයක් තියෙනවා. පහිතත්ත කියන්නේ තමාව අත්හැරලා. ඒ විදිහට කරගෙන ගියොත් ගේහසිත සරසංකප්ප. ගේහිතේ සරසංකප්ප කියන්නේ කාම නිස්රිස කල්පනා. එයාට මේ රූප බලන්න තියෙන ආසාවල්, ශබ්ද අහන්න තියෙන ආසාවල්, ගඳ සුවඳට තියෙන ආසාවල්, රසයේ පස්ස යන ආසාවල්, පහසට තියෙන ආසාවල් මේ අයගේ හිතින් නැතු වෙනවා. නැතු ගිහිල්ලා මොකද වෙන්නේ? මේ තමන් කරපු මේ භාවනාවේම දැන් කය ඉරියාපත නෙමෙයි, ඉරියව්වලම සිත පිහිටනවා. එතනම සිත තැම්පත් වෙනවා. ඒ ඉරියව්වෙම හිත එකඟ වෙනවා. ඒ ඉරියව්ව තුළම යාට සමාධිය වැඩෙනවා. මහණෙනි ඔය විදිහටත් භික්ෂුවට පුළුවනි කය අනුව සීය පවත්වන්න. කය අනුව සීය පවත්වන්න විදිහටත් පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි තවත් එකක් තියෙනවා. ඒ තමයි අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. එයා ඉස්සරහට ඇවිදගෙන යද්දී එයා හරි කල්පනාවෙන් යනවා එයාගේ හිත පිරිහෙන්න එපා කියලා. සම්පජාන කියන්නේ ඒකයි. එයාගේ හිත කිලුට්ටු නොවෙන්න. එයාගේ හිත නොඇවිස්සෙන්න. මොකද දැන් අපි ඒ වටපිට බැලිල්ලෙන් කල්පනානකොට වැඩ කිරීමෙන් තමයි මේ හිතට අරමුණු දන්නේම නැතුව යන්නේ. ඒ එහෙම යන්නේ නැහැ. හොඳ දැනගෙන ඉන්නවා. දන්නේම නැතුව එයා මේ හිතට කෙලිස් ඇති වෙන අරමුණු වලට එන්න දෙන්නේ නැහැ. එයා ඉස්සරහට ඇවිදගෙන යද්දී හොඳ සීනුවණින් යනවා. ආපහු එද්දි හොඳ සිහිනුවණින් එනවා. ආලෝකිතී. එයා ඉස්සරහ බලද්දි හොඳ සිහියෙන් බලනවා. විලෝකිතී. වටපිට බලද්දි හොඳ සිහියෙන් බලනවා කියන්නේ එයාට තියෙනු නම් ද්වේෂය හෝ රාගය හෝ භය හෝ මෝහය හෝ ඇති වෙන අරමුණු. එයා එවලම සංවර වෙනවා. සංවර වෙලා ඒ අරමුණු එයාගේ හිත යටපත් කරන්න දෙන්නේ නැහැ එයා. ඊළඟට එයා අතපය දිග හරිද්දි හකුලද්දි සිහිනුවණින් මේක කරනවා. ඊළඟට සිවුරු පිරිකර පාවිච්චි කරද්දි එයා ඒක අර්ථය දැනගෙනම කරනවා. මේකේ අර්ථය මේකයි කියලා. ඒක කියන්නේ පත්‍යවේක්ෂාව. සිහිනුවණින්ම පත්‍යවේක්ෂා කළා තමයි එයා සිවුරු පිරිකර පරිහරණය කරන්න. ඊළඟට දානි වලදද්දි නැත්තම් මොන හරි පානයක් වලදද්දි ආහාරයක් හපා ගිලිද්දි රස විඳිද්දි එයා ඒකේ අර්ථය දැනගෙනමයි ඒක කරන්නේ. ඒ දේශනාවේ තියෙනවානේ ප්‍රත්‍යවේක්ෂා කරන හැටිනේ පින්දපාතය කියන එහෙම නේව දවාය න මදාය න මණ්ඩනාය න විභූෂණය ආදිවසේ. ඊළඟට යා මුත්‍රා කරද්දි වැසිකිලි කරද්දි යා හොඳ කල්පනාවෙමයි ඒක කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ගති යනකොට තිතේ ඉන්නකොට නිසින්නේ වාඩි වෙලා ඉන්නකොට සුත්ති සැතපෙනකොට ජාගරීතේ ඇහැරගෙන ඉන්නකොට බහාසිති කතා කරනකොට තුන්නී භාවේ නිස්සබ්දව ඉන්නකොට සිහියෙන්මයි සිහිනෝනින්මයි ඉන්නේ. එතකොට අප්‍රමාදීව කෙලස්තාවන වීරිය ඇතුව කාය ජීවිත දෙකේ අපේක්ෂාව අත්හැරලා එයා ඒ විදිහට කළොත් මේ කාම සංකල්ප එයාගේ හිතින් නැති වෙලා යනවා. තේසම් පහනා ඒ කාම සංකල්ප නැති වෙලා යෑමෙන් එයාට මේ සති සම්පජඤ්ඤය ගැන ඒ කියන්නේ සිහිනුවණින් යුතුව ක්‍රියා කිරීමේම හිත පිහිටනවා. ඒකෙම හිත තැම්පත් වෙනවා. එතනම හිත එකඟ වෙනවා. එතනම හිත සමාධිමත් වෙනවා. පින්වත් මහණෙනි ඔය විදිහටත් භික්ෂුවට පුළුවනි කය අනුව සිහිය පවත්වන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි තවත් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි භික්ෂුව මේ යටිපතුලින් උඩ කෙස් වලින් යට ඒ කියන්නේ හිස කෙස් වලින් යට යටිපතුලින් උඩ හමකින් වැසී ඇති නොඑක් අපවිත්‍ර දෙයින් පිරුණු මේ ශරීරය නෝණින් විමසනවා. කොහොමද විමසන්නේ? මේ ශරීරයේහි කෙස් තියෙන ලොම් තියෙනවා, නීපුරු තියෙනවා, දත් තියෙනවා, සම තියෙනවා, මස් තියෙනවා, නහරවැල් තියෙනවා, ඇට තියෙනවා, ඇට මිදුළු තියෙනවා, වකුගඩුව තියෙනවා, හදවත තියෙනවා, අක්මාව තියෙනවා, බඩදිව තියෙනවා, දලබුව තියෙනවා, පෙනහලු තියෙනවා, අතුණු තියෙනවා, අතුණු බහන් තියෙනවා, අසූචි තියෙනවා. එතකොට මේ ආමාශයේ අසූචි තියෙනවා. මේ ආදී වශයෙන් මෙයා මේ ශරීරයේ තියෙන ඒ කොටස් බලනවා. ඒ වගේම මෙයා බලනවා මේ ශරීරයේ තියෙනවා පිත තියෙනවා, සෙම තියෙනවා, සැරව තියෙනවා, ලේ තියෙනවා, දහඩියේ තියෙනවා, තෙල් මන්ද තියෙනවා, කඳුළු තියෙනවා, වරුණු තෙල් තියෙනවා, කෙල තියෙනවා, සොටු තියෙනවා, සඳ මිදුළු තියෙනවා, මූත්‍රා තියෙනවා කියලා මෙයා මේ ශරීරයේ මේ කොටස් යටිපතුලෙන් උඩ හිස කෙසින් වලින් යට සමකින් වට කරගත්තු ශරීරයේ හැටි බලනවා. පින්වත් මහණෙනි එක මේ වගේ දෙයක්. දෙපැත්තේ කට තියෙන මල්ලක් තියෙනවා. ඒ මල්ලේ ධාන්‍ය මල්ලක්. ඒ මල්ලේ විවිධාකාර ධාන්‍ය පුරවලා තියෙනවා. හල්වි, වි, මුං, මෑ, තල ආදිය පුරවලා තියෙනවා. එතකොට ඇස් පෙනෙන මිනිසෙක් ඇවිදිලා මේ දෙපැත්තේ කට තියෙන මල්ල ලිහනවා. ලිහලා හිට මේවෙන් වෙන් කරන මේ ධාන්‍ය ටික මෙව්වා මුං ඇට, මෙව්වා මෑ, මෙව්වා වී, මේවා තල, මේවා කඩල ආදි වශයෙන් වෙන් කරනවා. අන්න ඒ වගේ කියනවා වෙන් කරලා බලන්නේ. අන්න ඒ වගේ තමයි කියනවා මේ යටිපතුලින් උඩ හිස කෙස් වලින් යට සමකින් වැසී ඇති මේ ශරීරයේම නානා ප්‍රකාර කොටස් අසූචි කොටස් වෙන් කර කර බලනවා. මේ ශරීරයේ කෙස් තියෙනවා, ලොම් තියෙනවා, නියපොතු තියෙනවා, දත් තියෙනවා, සම තියෙනවා, මස් තියෙනවා, නහරවැල් තියෙනවා, ඇට තියෙනවා, ඇට මිදුළු තියෙනවා, වකුගඩු තියෙනවා, හදවත තියෙනවා, ආක්මාව තියෙනවා, දලබුව තියෙනවා, බඩදිව තියෙනවා, පෙනහලු තියෙනවා, කුඩා බඩවල තියෙනවා, මහා බඩවල තියෙනවා, ආමාශයේ අසූචි පිත තියෙනවා, සෙම තියෙනවා, සැරව තියෙනවා, ලේ තියෙනවා, දහඩිය තියෙනවා තෙල් මන්ද තියෙනවා ඔව් කඳුළු තියෙනවා වරුණු තෙල් තියෙනවා කෙල තියෙනවා සොටු තියෙනවා සඳ මිදුළු තියෙනවා මුත්‍රා තියෙනවා මේ විදිහට මේ කෑලි කොටස් ශරීරයේ නෝණින් විමස විමස බලද්දී කොයි විදිහ බලද්දීද අප්‍රමාදීව කැප වෙලා කෙලස් තවන වීරියෙන් යුතුව ඊළඟට කාය ජීවිත දෙකේ අපේක්ෂාවෙන් තොරව වීරිය කර කර බලද්දී යම් පංචකාමයේ සිටේ ඇදී යාමක් ඇද්ද ඒක යාගේ හිතෙන් නැති වෙලා යනවා එහෙම නැති වෙලා ගිහිල්ලා මේ කෙරෙහිම යාගේ සිත පිහිටනවා එතනම යාගේ හිත තැම්පත් වෙනවා එකඟ වෙනවා සමාධිමත් වෙනවා එතකොට බලන්න ආස්වාස ප්‍රස්වාසයේ තුලත් සමාධිය වඩන්න පුළුවන් ඉරියාපතේ තුලත් සමාධිය වඩන්න පුළුවන් සති සම්පජඤ්ඤේ සමාධිය වඩන්න පුළුවන් අසුබයේ සමාධිය වඩන්න පුළුවන් එතකොට මේ විදිහට එයා කය අනෝ තමයි සිහිය පවත්වන්නේ ඊළඟට තියෙනවා පින්වත් මහණෙනි තවත් ක්‍රමයක් තියෙනවා ඒ තමයි යථා තිතං යථා පනහිතං කය තිබෙන්නේ යම් විදියකින්ද කය ඉරියව් පවත්වන්නේ යම් විදියකින්ද ඒ හැම වෙලාවෙම ධාතුසු පච්ච වෙක්කති ධාතු වශයෙන් නුවණින් මෙනෙහි කරනවා කොහොමද මේ කයෙහි පඨවි ධාතුව තියෙනවා පස්වලාන ස්වභාවයෙන් යුතු දේවල් මේ කයේ තියෙනවා වැගිරී යන ස්වභාවයෙන් යුතු දේවල් මේ කයේ තියෙනවා රස්ත්‍රි ස්වභාවයෙන් යුතු දේවල් මේ කයේ තියෙනවා හමායන ස්වභාවයෙන් යුතු දේවල් මේ කයේ තියෙනවා පින්වත් මහණෙනි ඒක මේ වගේ එකක් හරක් මරණ මිනිහෙක් ඉන්නවා හරි දක්ෂෙක් ඒ වගේම එක්ක හරක් මරණ මිනිහාගේ ගෝලෙක් ඉන්නවා මේ අය එකතු වෙලා ගව දිනක් මරනවා ගව දිනක් මරලා හතරමන් හන්දියේක ඔව් කෑලි කෑලි ගොඩවල් ගහලා ඔව් වාඩි වෙලා ඉන්නවා විකුණන්න තියාගෙන ඒ වගේ තමයි මේ භික්ෂුව ඒතකොට ගවයාත් කියලා ආකල්පයක් යාට තියනවද නෑ ඒ වගේ තමයි භික්ෂුව මේ කය පිහිටලා තියෙන යම් විදියකින්ද මේ කය ඉරියව් පවත්තන් යම් විදියකින්ද ඒ සෑම වෙලාවෙම නුවණින් මෙනෙහි කරලා බලන්නේ මෙතන තියෙන්නේ පඨවි ධාතු මෙතන තියෙන්නේ ආපෝ ධාතු මෙතන තියෙන්නේ තේජෝ ධාතු මෙතන තියෙන්නේ වායෝ ධාතු කියලා මේ විදිහට විමසලා බලද්දී අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුතුව ඊළඟට කාය ජීවිත දෙකේ අපේක්ෂාව අත්තර දාලා එයාට යටිනවන යම්කිසි කාම සංකල්ප ඒවා ඔක්කොම නැති වෙලා යනවා එයාගේ සිත මේ ධාතු මනසිකාරේ පිහිටනවා එතන තැම්පත් වෙනවා ඒකෙම එකඟ වෙනවා ඒකෙම චිත්ත සමාධිය ඇති වෙනවා ওই විදිහට කායානුපස්සනා භාවනාව කරනවා පින්වත් මහණෙනි තවත් ක්‍රමයක් තියෙනවා ඒ තමයි ඒක මේ වගේ දෙයක් අමුසොහනක මරිච්ච මලකුණක් දාලා තියෙනවා සමහර විට මේ මලකුණට දවසක් ගත වෙලා එහෙම නැත්නම් දවස් දෙකක් තුනක් ගත වෙලා ඒ අමුසොහනේ උඩු බැලලින් වැටලා තියෙන මලකුණ ඉදිමිලා නිල් වෙලා හැරව පිරලා තියෙනවා එතකොට කොහොමද සංසන්දනය කරන්නේ මේ ශාරීරිය මේ ස්වභාවයෙන්ම යුක්තයි මේ ස්වභාවයට පත් වෙනවා මෙය ඉක්මවා ගින් නෑ කියලා ඒ මලකුණ ඉදිමුණු නිල්ලුණු සැරව පිරුණු මලකුණ මේ ශරීරයත් එක්ක ගලපලා බලනකොට මොකද වෙන්නේ ඒ නවසීවතික අරමුණ හොඳට අප්‍රමාදීව ඊළඟට කෙලෙස් තවන වීරියෙන් කාය ජීවිත දෙකේ අපේක්ෂාවන් තොරව නවසීවතික අරමුණ වඩද්දී ඒකෙම යාගේ හිත පිහිටනවා ඒකෙම තැම්පත් වෙනවා ඒකෙම එකග වෙනවා එතනම යාගේ හිත සමාධිමත් වෙනවා මහණෙනි මේ විදිහටත් භික්ෂුවට පුළුවනි කායගත සතිය වඩන්න ඒ වගේම මහණෙනි තවත් ක්‍රමයක් තියෙනවා මේ අමසෝහණී දාපු මලකුණ කන්ද කාක්ක වෙනවා ගිජුලීනු වෙනවා උකුස්ස වෙනවා සිවල්ලු වෙනවා මේ ආදී නොයේ ප්‍රාණීන් නැවිදින් මේ මලකුණ කනවා එහාට මෙහාට ඇද ඇද මේ මලකුණ කනවා මේ මලකුණ කද්දී එයා මේ මලකුණ දිහා බලාගෙන තමන්ගේ ශාරීරියත් එක්ක සංසන්දනය කරනවා. මගේ මේ ශරීරයත් මේ විදිහමයි. මගේ මේ ශරීරයත් මේ ස්වභාවයට පත්වෙනවාමයි. මේ විදිහට පත්වීම ඉක්මවා ගින්නේ. මේ විදිහට යා මලකුණ සත්තු කනවා බල බලා නෝනින් විමසනකොට මොකද වෙන්නේ? එයාට කාම නිස්සෘත සංකල්ප ඇද්ද? ඒව නැති වෙලා යනවා. නැති වෙලා ගිහිල්ලා ඒ නව සීවතිකේ අරමුණේම ඔව් ඒ සීවතික අරමුණේම තමන්ගේ සිත පිහිටනවා. තැම්පත් වෙනවා. එකඟ වෙනවා. සමාධිමත් වෙනවා. පින්වත් මහණෙනි මේ විදිහටත් භික්ෂුවට පුළුවනි කායගත සතිය භාවනා කරන්න. ඒ වගේම පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාලා තවත් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි අමසුහුණී දහපු මලකුණ තියෙනවා. දැන් ওই සත්තු කාල කාලහිට දැන් අට්ටි සංකලිතං දැන් ඇට සැකිල්ල පෑදිලා සමන්ස ලෝහිතං මස්ලි තාම තියෙනවා. නහරු සම්බන්ධං නහරවල තාම බැඳිලා තියෙනවා. නහරවල බැඳිලා තියෙනවා. මස්ලි ටිකක් ඉතුරු වෙලා තියෙනවා. ඇට සැකිල්ල පෑදිලා තියෙනවා. මේක බලලා යා කල්පනා කරනවා මේ විදිහමයි මේ ශරීරය මේ විදිහට පත්වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ ස්වභාවයේ මේ ශරීරයේ ඉක්වා ගිහිලා නෑ කියලා නෝනින් විමසා බලනකොට අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් මෙයාගේ සිත ඒ නවසීවතික අරමුණේ පිහිටනවා. තැම්පත් වෙනවා. එකඟ වෙනවා. සමාධිමත් වෙනවා. ඒ විදිහටත් කායගත සති භාවනාව වඩන්නට පුළුවනි. ඒ වගේම පින්වත් මහණෙනි තවත් භාවනා ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ඒ විදිහට නවසීවිතිකේ වඩන එක්කිනා තව ටික දවසක් කෙනකට එයා ඒ ශරීරයේ මාස්ලි නැති වෙලා යනවා. අට්ටික සංකලික දැන් හොඳට ඇට සැකිල්ල පෑරිලා නිම්මංශ ලෝහිත මක්ඛිත්තන් දැන් මේ තැවරිච්ච ලේමස් නැහැ. නහාරු සම්බන්ධ නහාරවල ටික නම් පැටලිලා තියෙනවා. එතකොට නහාරවල පැටලිලා තියෙන ඇට සැකිල්ල දකිනවා. දැකලා මියා කල්පනා කරනවා මේ කයත් ওই ස්වභාවයට පත් වෙනවා. ওই ස්වභාවයට පත් වෙන එක ඉක්මවා ගින් නෑ. ඒ ස්වභාවයට පත්වීමම තමයි මේකේ තියෙන උරුමේ. මේ විදිහට යා නෝනින් විමසද්දී අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුක්තව ඒ අරමුණේ යාගේ හිත පිහිටනවා. ඒ අරමුණේ යාගේ හිත තැම්පත් වෙනවා. එකඟ වෙනවා. සමාධිය ඇති වෙනවා. එතකොට මෙයාට අර කාම නිස්සෘත අරමුණු වල හිත විසිරෙන එක නැතුව ගිහිල්ලා. ඒ නැතුව ගිහිල්ලා තමයි අරක වෙන්නේ. පින්වත් මහණෙනි මේ විදිහට භික්ෂුවට කායගත සතිය වඩන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් මහණෙනි භික්ෂුව අමසෝණී දාපුයි මලකුණ බලාගෙන යද්දී අට්ටිකානි අට්ටික සංකලිතං අපගත මාංශ ලෝහිත නහාරු සම්බන්ධ දැන් මේ මස්ලි මුකුත් නෑ. නහරවල ටිකක් විතරක් තියෙනවා. එතකොට ඒ විදිහටත් එයා ඒ ඇටසැකිල්ල දිහා නෝනින් බලනවා. මේ ස්වභාවයට මේ කයපත් වෙනවා. මේකයි මේ ස්වභාවයට පත් වීම වළක්වන්න පුළුවන් කමක් නෑ. මේක ඉක්මවා යන්න පුළුවන් කමක් නෑ. ඒක තමයි කයේ තියෙන ස්වභාවය කියලා අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුක්තව භාවනා කරද්දී යාගේ කාම නිස්සෘත සංකල්ප නැති වෙලා යනකොට මොකද වෙන්නේ? ඒ අරමුණේ යාගේ හිත පිහිටනවා, තැම්පත් වෙනවා, එකඟ වෙනවා, සමාධිය ඇති වෙනවා. මහණෙනි ওই විදියට කායානුපස්සනා භාවනා වඩන්න පුළුවන්. ඒ වගේ භාවනා කරගෙන යද්දී අට්ටිකානි අපගත සම්බන්ධානි දිසා විදිසාසු වික්ඛිත්තානි. මොකද වෙන්නේ? මේ අර නහරවල දිරලා ගිහිනේ. දැන් නහරවලුත් නැහැ. ඇටවල එකිනෙකට තිබෙච්ච සම්බන්ධතාවයක් නැහැ. ඔව් හැම පැත්තටම විසිරිලා ගිහිල්ලා. අඤ්ඤේන හත්තට්ටිකං අත්ඇටේ තව පැත්තක. අඤ්ඤේන පාදට්ටිකං පායට තව පැත්තක. අඤ්ඤේන ජංගට්ටිකං කලවෑට තව පැත්තක. අඤ්ඤේන සීස කටාහං හිස් කබල තව පැත්තක. අඤ්ඤේන කටට්ටිකං උකුල් ඇටේ තව පැත්තක. අඤ්ඤේන පිට්ටි කණ්ඨකං මේ කොඳු යට පේලියේ තව පැත්තක. මෙහෙම විසිරීලා ගිහිපු ශරීරයේ හැටසකිල්ලේ විසිරී ගිහිපු යට තමයි එයාට දකින්න ලැබෙන්නේ. එතකොට යා නුවණින් විමසනවා මේ කය මේ ස්වභාවයටයි පත් වෙන්නේ. මේ ස්වභාවයට පත්වීමමයි උරුම. මේ ස්වභාවය ඉක්මවා ගිහින් නැහැ කියලා නුවණින් විමසද්දී අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් විමසද්දී අර කාම නිස්සෘත හැඟීම් නැති වෙලා ගිහිල්ලා මේ අරමුණේ මෙයාගේ හිත පිහිටනවා, තැම්පත් වෙනවා, එකඟ වෙනවා, සමාධිමත් වෙනවා. මහණෙනි, ඔය විදිහටත් භික්ෂුවට පුළුවනි කායගත සති වඩන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේම මහණෙනි ඒ විදිහට නෝනින් බලද්දී නව සීවිතිකේ එයාට පුළුවනි දකින්න ශරීරං සීවති කාය චද්ඩිතං අට්ඨිකානි සීතානි සංකවන්නු පනිභානි. එතකොට මෙයාට පේනවා මේ ඇට ඔක්කොම හග්ගෙඩියේ පැහැයට හැරිලා. ඒ කියන්නේ සුදු පාට වෙලා හග්ගෙඩියේ පැහැයට හැරිලා තියෙනවා මේ ඇට. එතකොට මෙයා කල්පනා කරනවා මේ ශරීරයේ මේ ස්වභාවය ඉක්මවා ගියේ නැහැ. මේ ස්වභාවයට පත් වෙනවා. ඒ පත් වීම ඉක්මවා ගියේ නැහැ කියලා නෝණින් විමසනකට කාම නිස්සෘත සංකල්ප නැති වෙලා ගිහිල්ලා ඒ අරමුණේ සිත පිහිටනවා, තැම්පත් වෙනවා, එකඟ වෙනවා, සමාධිමත් වෙනවා. ඒ විදිහට කායන පස්සන වඩනවා. ආයත් යනෝණින් බලනකට අට්ඨිකානි පුංජි කතානි තේරෝ වස්සිකානි බොහෝ වර්ෂ ගණනක් ගත වෙලා දැන් ඇටවල තැන් තැන්වල ගොඩ ගැහිලා තියෙනවා. ඇට කෑලි ගොඩ ගැහිලා තියෙනවා. දැන් අර විදිහේ පැහැදිලියට නැහැ. අත්ඇට ආදී පැහැදිලියට නැහැ. දැන් කෑලි ගොඩ ගැහිලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? නුවණින් මොසන මේ ස්වභාවයට මේ කයපත් වෙනවා. මේක ඉක්මවා ගිහිල්ලා නැහැ. ඒ නිසා නුවණින් ඒ විදිහට විමසද්දී එයාගේ කාම නිස්සෘත සංකල්ප නැති වෙලා ගිහිල්ලා ඒ අරමුණේ හිත පිහිටනවා, තැම්පත් වෙනවා, එකඟ වෙනවා, සමාධිමත් වෙනවා. ඊට පස්සේ තව කාලයක් ගිහිල්ලා ඒ ඇටවලට මොකද වෙන්නේ? පූතීනි චුන්නක ජාතානි ඒ ඇට කුණු වෙලා හුණු බවට පත් වෙලා යනවා. එතකොට අර ඇට ටික කුණු වෙලා හුණු බවට පත් වෙලා යනකොට එයා කල්පනා කරනවා තමන්ගේ ශරීරයත් එක්ක සංසන්දනය කරනවා මේ ශරීරයේ යමක් ඇද්ද මේ ස්වභාවයට පත් වෙනවා. මේ ස්වභාවයෙන් තමයි කෙලවර වෙන්නේ. මේක ඉක්මවන්න බෑ කියලා. එහෙම නුවණින් විමසද්දි මොකද වෙන්නේ? මෙයාගේ හිතේ අර කාම නිස්සෘත සංකල්ප නැති වෙලා යනවා. නැති වෙලා ගිහිල්ලා සිතේ අරමුණේ පිහිටන්න පටන් ගන්නවා. තැම්පත් වෙනවා, එකඟ වෙනවා, සමාධිමත් වෙනවා. මේ විදිහට කායසත ගති වඩනවා. එහෙම කායගත සතිය වඩනකට මොකද වෙන්නේ? පින්වත් මහණෙනි, එතකොට භික්ෂුව විවිච්ඡේව කාමේහි කාමයන්ගෙන් වෙන් වෙලා විවිච්ඡේව අකුසලේහි ධම්මේහි අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා සවිතක්කං සවිචාරං විතර්ක විචාර සහිතයි. දැන් යා විතර්ක විචාර කර කරන මේක කලේ ඇයි? මේ නුවණින් ඉමසීමස බලනකට මොකක්ද ඒ කලේ? විතක්ක විචාර. විතර්ක විචාර කර කර ඉන්නකොට මොකද වුනේ? සමාධිමත් වුණා. විවේකජං, විවේකයෙන්. මොකද්ද විවේකය? කාම නිස්සෘත සංකල්ප වලින් යා නිදහස් වුණා. එයින් ඇති වුණු විවේකය, විවේකයෙන් හටගත් පීති සුඛං. ප්‍රීතිය තියෙනවා, සැපේ තියෙනවා. එහෙම තියෙන පළවෙනි ධ්‍යානයේ උපදවාගෙන යා වාසය කරනවා. ඊට පස්සේ මහණෙනි, මේ කෙනා මේ කයම විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයෙන් තෙමනවා. ඒ කියන්නේ මේ විදිහට භවනා කරනකොට එයාට තේරෙනවා කය නිකන් පිඟිල යනවා වගේ සීතලෙන්. එතකොට පරිසන්දති නැවත නැවත යාගේ මේ කය තෙත් කරනවා වගේ තේරෙනවා. පරිපූර්ණේති, ඒකෙන්ම කය විවේකයෙන් ප්‍රීතියෙන් පිරිනවා වගේ තේරෙනවා. පරිපරති, ඒකෙන්ම කය පුරාම ඒ විවේකයේ ප්‍රීතිය, විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය පැතිරල යනවා වගේ යාට තේරෙනවා. සයිතාපි වික්කවේ මහන්නේ, එක මේ වගේ එකක් කියනවා. ඒ කාලේ රජ ඇමතිවරුන්ට නාන්න ඒ කස්තලී කියන භාජනයේට නාන හුණු දාලා වතුර දදා ඒක පොඩි කරනවා. ඒකෙන් තමයි යාගේ ඇඟ අතුල නාන්නේ. එතරේ නාන හුණු ටික භාජනයක දාලා ඒ හුණු භාජනේ හදන මිනිස්සයා ඒ නාන සුණු ටික වතුර දදා පොඟවද්දී වතුර ඒකට උරා ගන්නවා පුණු වලට. උරා ගත්තට පස්සේ මොකද ඉන්නේ? වතුරෙන් හොඳට මේ හුණු ටික සම්පූර්ණ ගුලි ගැහිලා එකතු වෙලා ඔව් එකතු වෙලා පිඟිලා පිත් වෙලා තියෙනවා වගේ තමයි කියනවා පළවෙනි ධ්‍යානයේට සමවැදී වාසය කරද්දී විවේකයෙන් හටගත්තු ප්‍රීති සුඛය මුළු මොණින්ම යාගේ කයේ පැතිරී ගිහිලා ඒකෙම යා පවත්නවා එතකොට මොකද වෙන්නේ තස්සේවන් ඒ විදිහට අප්‍රමාදීව සමාධිය වඩවඩ ඉන්නකොට අර මේ කාමනිස්සෘත සංකල්ප ප්‍රහාණය වෙලා යනවා ප්‍රහාණය වුණාට පස්සේ එයාගේ සිත ප්‍රථම ධ්‍යානෙම පිහිටනවා ප්‍රථම ධ්‍යානෙම තැම්පත් වෙනවා එකඟ වෙනවා සමාධිමත් වෙනවා මහණෙනි මේ විදිහටත් එයා කායගත සතිය වඩනවා ඊළඟට පින්වත් මහණෙනි මෙහෙමත් කරන්න පුළුවනි ඒ භික්ෂුව ඒ විතක්ක විචාර සංසිඳවා ගන්නවා ඒ කියන්නේ දැන් මානසිකාර කර කරන යා හිටියේ ඒ මානසිකාර කිරීම යා සංසිඳවා ගන්නවා සංසිඳවාගෙන අජත්තං සම්පසාදනං මේ තමා තුළ ඇතිවෙච්ච සමාධිය තුළ ඇතිවෙච්ච පැහැදීමන් ගිතුව චේතසෝ ඒකෝදි භාවං සිත වඩාත්ම එකඟ කරගෙන අවිතක්කං අවිචාරං විතර්ක විචාර නැති සමාධිජං පීති සුඛං සමාධියෙන් උපදිච්ච පීති සුඛය අතන උපදිච්ච පීති සුඛය විවේකයෙන් උපදිච්ච විවේකජං පීති සුඛං පළවෙනි ධ්‍යානයේ මොකද්ද විවේකේ කිව්වේ පංච නීවරණ බැහැර වෙච්ච නිසා විවේකේ විවේකයෙන් යුක්තව අර ප්‍රීතිය සුඛය යා වඩමින් ඉන්නකොට හිත සමාධිමත් වෙනානේ ඊරෝසි විතක්ක ਵਿਚාරය ආත්තරනවා අතන සමාධියෙන් උපදිච්ච පීති සුඛය අල්ල ගන්නවා ඊට පස්සේ මොකද වෙන්නේ සමාධිජං පීති සුඛං සමාධියෙන් ඇතිවෙච්ච පීති සුඛය ඇති දෙවනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා වාසය කරන්නේ කොහොමද යා ඒ දෙවනි ධ්‍යානෙ තුල සමාධියෙන් හටගත්තු ප්‍රීති සුඛයක් ඇද්ද ඒ ප්‍රීති සුඛේ කය පුරා පතුරවාගෙන කය පුරා ඒකේ බැසගෙන ඒ සමාධියෙන් ඇතිවෙච්ච ප්‍රීති සුඛිය මතු වෙවි එනවා එයාගේ කය පින්වත් මහණෙනි එක මේ වගේ දෙයක් ගැඹුරු විලක් තියෙනවා මේ ගැඹුරු විලේ දොරටු හතරින් වතුර ගලනවා ගලද්දි උල්පතිනුත් වතුර මතුවෙවි එනවා හැබැයි වහින්නේ නැහැ මේක තියෙන ගැඹුරු විලක් තියෙනවා මේ ගැඹුරු විලේ නේවස්ස පුරත්තිමා දිසාවේ මේ නැගෙනහිර දිශාවෙන් මේ වතුර ගලන්නෙත් නැහැ දකුණු දිශාවෙන් වතුර ගලන්නෙත් නැහැ බටහිරින් වතුර ගලන්නෙත් නැහැ තුරෙන් වතුර ගලන්නෙත් නැහැ මේක ඇතුළෙම තියෙන උල්පතින් තමයි වතුර මතුවෙවි මතුවෙවි එන්නේ ඇවිල්ල ඒකෙන් තමයි මේ මේ විල පිරෙන්නේ පිරිලා සිසිල් වෙවි තියෙනවා මේ උල්පත් වතුරෙන් අන්න ඒ වගේ තමයි මහණෙනි මේ දෙවෙනි ධ්‍යානයට සමවැදී දෙවෙනි ධ්‍යානයේ තුල වාසය කරන එක්කෙනා දෙවෙනි ධ්‍යානයෙන් සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයේ කයේ පතුරවාගෙන ඒ සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයේ මතුවෙවි මතුවෙවි ඇවිත් ඇවිත් යාගේ හිතට කයට මහා සැපයක් සිසිලසක් සලසා දෙනවා එතකොට මොකද වෙන්නේ අර පංචකාම නිස්සෘත යම් හැඟීම් තිබුණාද ඒක ඔක්කොම ප්‍රහාණය වෙලා යනවා ප්‍රහාණය වෙලා ගිහිල්ලා යාගේ හිත පිහිටනවා මේ සමාධියේ තැම්පත් වෙනවා එකඟ වෙනවා සමාධිමත් වෙනවා ඊට පස්සේ පින්වත් මහණෙනි මේ භික්ෂුව මේ ප්‍රීතියේ තියෙන දැන් කලින් පළවෙනි ධ්‍යානයේ ප්‍රීතිය බලවත් තිබුණා දෙවෙනි ධ්‍යානයේ සමාධියෙන් හටගත්තු ප්‍රීතිය බලවත් තිබුණා දැන් ඊට පස්සේ මේකේ තියෙනවා තුන්වෙනි ධ්‍යානයේදී ආ ප්‍රීතියට ඇලෙන්නේ නැති වෙන්න හිත පුරුදු කරනවා හිත පුරුදු කරනවා ප්‍රීතියට ඇලෙන්නේ නැති වෙන ප්‍රීතිය අනිත්‍ය බලලා යා ප්‍රීතිය අත්හරිනවා ප්‍රීතිය අත්හරිනකට මොකද වෙන්නේ සිත උපේක්ෂාවටපත් වෙනවා සිත උපේක්ෂාවටපත් වෙනකොට යාට සිහියයි නුවණයි වැඩෙනවා වැඩෙනකොට කයට දැනෙනවා උපේක්ෂා සහගත සැපයක් සුඛංච කායේන පටිසංවේදේති කයට දැනෙනවා උපේක්ෂා සහගත සැපයක් එතකොට ආර්යයන් වහන්සේලා කියනවා නම් යම් සමාධියකට උපේක්ෂාවෙන් යුක්තයි සිහියෙන් යුක්තයි සැපසේ වාසය කරනවා කියලා අන්නේ තුන්වෙනි ධ්‍යානයට සමවැදී වාසය කරනවා ඒ වාසය කරන කෙනා තමන්ගේ කය නිප්පීතිකේන සුඛේන ප්‍රීති රහිත වූ සැපෙන් ප්‍රීති රහිත වූ සැපෙන් පුරව ගන්නවා කය කය තෙමා ගන්නවා කය සම්පූර්ණයෙන්ම කය පුරා පතුරව හරිනවා මහණෙනි ඒක මේ වගේ දියක් මහණිල් පොහට්ටුවක් හෝ නෙළුම් පොහට්ටුවක් හෝ සුදු නෙළුම් පොහට්ටුවක් හෝ තියෙන වතුර අස්සේ වතුරින් උඩට ඇවිල්ලා නැහැ එතකොට ඒ නෙළුම් පොහට්ටුව සම්පූර්ණයෙන්ම වතුරින් තෙමිලා වතුරෙන් පැවරිලා තියෙන. ආනේ වගේ කිය කියනවා මේ තුන්වෙනි ධ්‍යානයේ තුල ප්‍රීති රහිත සැපෙන් මුළු කයම තෙම තෙමා ප්‍රීති රහිත සැපෙන් කය පුරා පතුරවලා ඒ කයට ප්‍රීති සහිත සැපේ විඳ විඳ කියනවා එයා තුන්වෙනි ධ්‍යානයට සමවැදී වාසය කරන්නේ. එහෙම අප්‍රමාදීව කෙලෙස්තාවන වීරියෙන් යා වාසය කරද්දී කාමාශ්‍රිත සංකල්පයක්ද ඒ සංකල්පයගේ හිතේ නැති වෙලා යනවා. නැති වෙලා ගිහිල්ලා මේ තුන්වෙනි ධ්‍යානයේ මෙයාගේ හිත පිහිටනවා, තැම්පත් වෙනවා, එකඟ වෙනවා, සමාධිමත් වෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාලා ওই විදිහටත් භික්ෂුව කායගත සතිය වාසය කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණනි භික්ෂුව සැපේද ප්‍රහාණය කොට දැන් ඊයර ඒ සැපේ කෙරෙහි යල්ම අත්හැරලා සපියත් අත්හැරලා දුකත් ප්‍රහාණය කරලා කලින්ම මානසිකව ලැබෙන සතුට දුක කියන දෙකම ඉක්මවා ගිහින් දුකත් නැති සැපත් නැති උපේක්ෂාව තියෙන හොඳ පිරිසිදු සිහිය තියෙන හතරවෙනි ධ්‍යානයට සමවැදී වාසය කරනවා. එතකොට පිරිසිදු සිහිය තියෙන්නේ කොයි ධ්‍යානයේද? හතරවෙනි ධ්‍යානයේ තමයි. උපේක්ෂාවෙන් යුතු පිරිසිදු සිහිය තියෙන හතරවෙනි ධ්‍යානයෙන් යුක්ත වාසය කරනවා. එතකොට මොකද වෙන්නේ? සෝ ඉමමේව කායං පරිසුද්ධේන චේතසා පරියෝදාතේන පිරිසිදු බබලන සිත පතුරුවා වාසය කර. කලින් ඊමේ සැපනේ පැතුරෙවි. දැන් මේ සැපේ නැහැ. දැන් පතුරවන්නේ මොකද්ද? සිත පතුරුවා වාසය කරනවා. සෝ යමමේව කායං පරිසුද්ධ චේතසා පිරිසිදු සිත පතුරුවා වාසය කරන එකට කයි පිරිසිදු සිත නොපැතිරිච්ච තැනක් නැහැ. ඒක මේ වගේ කියන පින්වත් මහණනි පුරුෂේ ඔළුවත් එක්ක වහගෙන ඉන්නවා තනි සුදු වස්ත්‍රයකින්. තනි සුදු වස්ත්‍රයකින් මුළු ශරීරයම වහගෙන ඉන්නවා. ඒ ශරීරයේ පොඩ්ඩක්වත් එළියට ආපු තැනක් නැහැ. මුළු ශරීරයම තනි සුදු වස්ත්‍රයකින් වහගෙන ඉන්නවා. ඒ වහගෙන වාඩි වෙලා ඉන්නේ යම්සේද? ආන්න ඒ වගේ තමයි කියනවා. මෙයා සම්පූර්ණ පාරිශුද්ධ සිත මේ කය පුරා පතුරුවා වාසය කරනවා. ඒ පිරිසිදු සිත නොපැතුරුණු තැන මේ කයේ නැහැ. මේ විදිහට මහණෙනි අප්‍රමාදීව කෙලෙස්තාවන වීරියෙන් වාසය කරද්දී ඒ හතරවෙනි ධ්‍යානයේ මෙයාගේ හිත පිහිටනවා. හිත තැම්පත් වෙනවා, එකඟ වෙනවා, සමාධිමත් වෙනවා. ওই විදිහටත් භික්ෂුව කායගත සතිය වඩනවා. පින්වත් මහණෙනි ওই විදිහට යම්කිසි කෙනෙකුට කායගත සතිය වැඩුණොත් බහුල වශයෙන් වැඩුවොත් ලෝකේ තියෙනවා නම් යම්කිසි අවබෝධයක් ඇති වෙන අවබෝධය කරා යන කුසල් ඒ ඔක්කොම යාගේ ජීවිතය ඇතුළට එකතු වෙනවා කියනවා. අවබෝධයක් කරා යන අවබෝධය ඇති වෙන කුසල් ඒ හැම දෙයක්ම යාගේ ජීවිතය ඇතුළට බහිනවා කියනවා. ඒක මේ වගේ කියනවා. පින්වත් මහණෙනි මහා සමුද්‍රයක් තියෙනවා, මහා සාගරයක්. මහා සාගරයේ කෙනෙක් සිතෙන් ස්පර්ශ කරනවා. එතන මහා සාගරයේ චේතනාවකින් ස්පර්ශ කළාට පස්සේ ඒ මහා සාගරයට ගලා බසින යම් තාක් පොඩි පොඩි ගංගාවල් ඇද්ද ඒ සියල්ලත් එයා ස්පර්ශ කළා වෙනවා. ආන්නේ වගේ තමයි කායගත සතියේ ওই විදිහට බහුල කළොත් බහුල වශයෙන් වැඩුවොත් අවබෝධය ඇති වෙන යම් තාක් කුසල් ධර්ම ඇද්ද ඒ කුසල් ඔක්කොම ඒ යාගේ ජීවිතයට ගලාගෙන ඉන්න පටන් ගන්නවා. පින්වත් මහණෙනි හැබැයි කාට හරි කායගත සතිය වැඩිලා නැත්තම් එයා බහුල වශයෙන් කළ නැත්තම් අන්න අනතුර කියනවා. ලබති තස්ස මාරෝ ඕතාර අන්න එයාගේ සිදුර මාර්ය අල්ලනවා. ලබති තස්ස මාරෝ ආරම්මණං අන්න එයාව මාර්යාට අරමුණු වෙනවා. එයාව මාර්යාට අරමුණු වෙනවා. පින්වත් මහණෙනි ඒක මේ වගේ එකක්. පුරුෂයෙක් එනවා බර ලොකු ගලක් අරගෙන ගල් ගුලියක් අරගෙන ඇවිල්ලා අමු මැටි ගොඩක් තියෙනවා. ඒ අමු මැටි ගොඩට මේක අතාරිනවා. අතාරින එකට මොකද වෙන්නේ? අර අමු මැටි ගොඩට කිඳා බහින්න ගලට අවස්ථාව නැද්ද? ඒ ගලට අවස්ථාව තියෙනවා අර අමු මැටි ගොඩ කිඳා බහින්න. අන්න ඒ වගේ තමයි මහණෙනි මාර්යාට අවස්ථාව තියෙනවා සිදුරක් වෙලා රින්ගන්න. කායගත සතිය වඩලා නැත්තම් බහුල කළ නැත්තම් මාර්යාට අවස්ථාව තියෙනවා මේ පුද්ගලයාට රින් ගන්න. මාර්යාට අවස්ථාව තියෙනවා මේ පුද්ගලයාව ග්‍රහණයට ගන්න. ඊළඟට පින්වත් මහණෙනි හොඳට වේලිච්ච කොළපු වෙච්ච දර කෑල්ලක් තියෙනවා. එතකොට මේ පුද්ගලෙක් කියනවා මේ ගිනි ගානා දඬුව අරගෙන අරගෙන මේ බලාපන් මම මේ දර කෑල්ල අරගෙන අතුල්ලනවා. අතුල්ලා ගිනි උපද්දවනවා. උපද්දන්න බැරිද කියලා. ස්වාමිනිය ඒක තමයි ලේසි වැඩේ කියලා. පුළුවන් කියනවා. ඒ වගේ තමයි කියනවා යමෙක් තුල කායගත සතිය වැඩිලා නැත්තම් බහුල කළා නැත්තම් ඒ පුද්ගලයා වේලිච්ච දර කෑල්ල වගේ කියනවා. වාරයාට පුළුවන් ගිනි ගානා දඬ අරගෙන වෙලේ කී අතුල්ලන. අතුල්ලපු ගමන් ගිනි ඇවිලිනවා. ඒ වගේ තමයි කියනවා මාරයාට පුළුවන් එයාගේ ජීවිතීර රින්ගන්න. ඒ වගේ මෙයාව අරමුණු කරගන්න පුළුවන්. ඉතින් මෙහෙම බලද්දි මේ ලෝකෙම ඉන්නේ කොහෙද? ආන්න බලන්න. දෙවක් කියවල තමයි මම කීවේ පින්වත්නි සමහර දේශනාවලදී මේ මාරයා සම්පූර්ණ ග්‍රහණය කරගෙන ඉන්නේ. මාරයා වැහිලා තියෙනවා. භික්ෂුන් වහන්සේලට කොච්චර වැහිලාද? පේන්නේ නැද්ද කියන දේවල් බනබන කී කී. එතකොට ඇයි සමහරට බනබන කීකේ තියෙන ගැරහීම විතරමයි. ඒතර මිනිස්සුන්ට මාරය ඇවිල්ලා මිනිස්සුත් වැඳගෙන අහගෙන ඉන්නවා. ඇයි මිනිස්සුත් හොයන්නේ ඒ ජීවිත අවබෝධයක් තියෙන දයක් නෙමෙයිනේ. මිනිස්සුන්ට ඕනේ මේ වෙලාවට අහලා පහත් ලාමක විකෘති සතුටක් ලබන්න. ඒතර පහත් ලාමක නීච සතුටක් ලබන්න නම් ඒ පහත් ලාමක නීච දෙයක් කියන්න ඕනේ. එතකොට පහත් ලාමක නීච දෙයක් කියනකොට ඒ පහත් ලාමක නීච දේ මිනිස්සු දෝත් මුදුන් දීලා පිළිගන්නවා නම් ඒ පහත් ලාමක නීච දේ මිනිස්සු අගය කරනවා නම් ඒ පහත් ලාමක නීච දේ කරන කෙනා වීරයෙක් වෙනවා නම් ඒ නීච දේ කියන කෙනා දහස් ගාන කෘක් වෙලා ඒක අහගෙන වැඳ වැඳ සතුටු වෙනවා නම් එහෙනම් මිනිස්සු ඉන්නත් මාර්යා තුල අර කියන අය ඉන්නේ මාර්යා තුලමයි ඒ ශ්‍රද්ධාවකටවත් මිනිස්සුට එන්න අවස්ථාවක් නැහැ. ඒතර බලන්න මේ මාර්ග ග්‍රහණය කියන එක මොනතරම් දරුණුද? බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කළ මහන්නේ මේ ලෝකේ අධිපති භාවයේ පවත්වාගෙන ඉන්න අය අතර මාර්යා තරම් අග්‍ර කෙනෙක් බුදු වෙසින් දකින්නේ නැහැ කියලා. සම්පූර්ණ මාර්යාගේ වසඟේ මේ තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි වතුර භාජනයක් තියෙනවා. හැබැයි ඒකේ වතුර නැහැ. හිස් භාජනයක් තියෙනවා. එතකොට පුද්ගලෙක් කියන ලොකු වතුර බරක් අරගෙන ඇවිල්ලා අරගෙන ආව ගමන් මොකද කරන්නේ? අර භාජනයට දානවා. දැන් මම පිරින්නේ නැද්ද ඒක? අන්න ඒ වගේ කියනවා. මහණෙනි යම් කිසි කෙනෙක් කායගත සතිය වඩලා නැද්ද? බහුල කළා නැද්ද? හිස් භාජනයක් වගේ කියනවා. මාර්යාට පුළුවන් කියනවා ටක් ගාලා ඇවිල්ලා එයාගේ ජීවිතේ රින්ගන්න. එයාට ආවේශ වෙන්න. එයාව Tamanට ඕනේ හැටියට හසුරවන්න, නම්ම ගන්න මාර්යාට පුළුවන් කියනවා. බරණ සිහි නැතිවීම ජීවිතේට සිහිය නොවැඩීම බුදුරජාණන් වහන්සේ වදාළ වූ නිකන් සිහිය නෙමෙයි මම මේ කියන්නේ කායනුපස්සන ආදී සතිපට්ඨානෙ නොවැඩීම ජීවිතේට කොයිතරම් අනතුරක්ද ඊට පස්සේ පෙන්වා දෙනවා මහණනි යම් කිසි කෙනෙක් හොඳට කායනුපස්සනාව වැඩුවොත් කායනුපස්සනාව බහුල කළොත් භාවිතා කළොත් මාර්යාට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ එයාගේ ජීවිතේට රින්ගන්න. මාර්යාට යව අරමුණු කරන්න බැරුව යනවා කියනවා. ඒක මේ වගේ කියන මහණෙනි හොඳට අරටුවකින් හදාපු දොර පේනක් තියෙනවා. හොඳට අරටුවකින් හදාපු දොර පේනක් තියෙනවා. හොඳට අරටු සහිත ලෑල්ලකින් හදාපු දොර පේනක් තියෙනවා. එතකොට ඒ දොර පේන ගාවට ඇවිල්ලා කවුරු හරි කෙනෙක් සැහැල්ලු නූල් බෝලයක් අරගෙන එනවා දොර පේන තද කරනවා. සැහැල්ලු නූල් බෝලයක් අරන් ඇවිල්ලා දොර පේන තද කරොත් දොර පේන හිල්ලනවාද? අන්න ඒ වගේ කියනවා. මාර්යාට මේ පුද්ගලයාගේ ජීවිතයට රිංගන්න බෑ කියනවා. ඒ පුද්ගලයාව අරමුණු කරගෙන හසුරන්න බෑ කියලා මොකද හේතුව? ඔව් සැහැල්ලු නූල් බෝලයක්. මේ සැහැල්ලු නූල් බෝලෙට පුළුවන් ද මේ හොඳට අරටුවෙන් හදපු දොර පේන තිල් කරන්න? මුකුත් කරන්න බෑ කියලා. අන්න ඒ වගේ මහණෙනි හොඳට සතර සතිපට්ඨානේ වැඩුවනම් බහුල වශයෙන් කළානම් අරටුව තියෙන දොර පේන වගේ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේම මහණෙනි හොඳ තිතබරිච වෙච්ච ලීයක් තියෙනවා. පුරුෂයෙක් කිනවා ගිනි ගාන දණ්ඩ අරගෙන බලපන් මම මේ ලීය අතුල්ලා හිට ගිනි මතු කරලා පෙන්වන්නම් කියලා. පුළුවන්ද? බෑ. අන්න ඒ වගේ තමයි කියනවා මහණෙනි යමෙකුට හොඳට සතර සතිපට්ඨානෙ වැඩිලා සමාධිමත් වෙලා නම් තෙත්බරිත වෙච්ච ලීයක් වගේ කියනවා. ඒක වේලිච්ච කොළපු වෙච්ච ලීයක් නෙවෙයි කියනවා. ඒ තෙත්බරිත වෙච්ච ලීයක් වගේ කිසි අනතුරක් එයාගේ ජීවිතේට මාරයට රින්ගන්න පුළුවන්කම නැහැ කියනවා. ඊළඟට මහණෙනි වතුර භාජනයක් තියෙනවා කට ගාවටම වතුර පිරීලා ඉතිරිලා යන වතුර භාජනයක් තියෙනවා. මේ වතුර භාජනේ තව පුද්ගලෙක් කියන වතුර භාජනය පුරවගෙන හිස් භාජනයකට මම මේක දාන්නම් කියලා. ඇවිල්ලා බලද්දි හිස් භාජනයක් නැහැ. ඉදිරිය යාට වෙන්නේ ආපහු අරගෙන යන්න. ආන්නේ වගේ තමයි කියනවා මහණෙනි මේ පුද්ගලයා ගාවට එනවා මාරයා. ආවට රින්ගන්න බෑ කියනවා. අයියා සිහිය තුල වීරිය තුල සමාධිය තුල ශක්තිමත් වෙලා රින්ගන්න බෑ කියනවා. එයාව අරමුණු කරගෙන එයාව හසුරවන්න බෑ කියනවා. දැන් මාරයාට පුළුවන් ඕන කෙනෙක් අරමුණු කරගෙන හසුරවන්න ආවේශ වෙන්න පුළුවන්. ආවේශ වෙලා වැඩ කරවන්න පුළුවන්. හරි ලේසින් කරන්න පුළුවන්. මහණෙනි කායගත සති භාවනාව ඔය විදිහට වැඩුවොත් බහුල කළොත් අවබෝධින් විශිෂ්ට ඥාණයෙන් සාක්ෂාත් කළ යුතු යම් දෙයක් ඇද්ද? අන්න ඒදී සාක්ෂාත් කිරීමට මෙයාගේ හිත යොමු කරන්න පුළුවන් කියනවා. හිත යොමු කරාට පස්සේ ඒ තැන මෙතන හරි ලස්සන වාක්‍යයක් තියෙනවා. తత్ర తత్రేవ సక్కి భబ్బతం పాపునాతి సతి సతి ఆయతనే ఏ ఏ దే కరీమ ఫినిస ఏ ఏ దే సందహ కుశలతావే లబినో ఏ మే వగే కియన పింగట్ మహానిని సమ భూమి భాగేక అతరస్ పొకునక్ తీనో ఎదగొట ఏ అతరస్ పొకునక్ తీనో నియర బెందల ఎదర ఏక వతరు పురోల తీనో ఎదగొట పుద్గలే అవిల్ల మే నియర ఏక పెత్త కడనో කඩබගමන් වතුර ගලන්නේ නැද්ද කියලා. වතුර ගලනවා නේද කියලා අහනවා. අන්නේ වගේ තමයි කියනවා මේ හොඳට කායගත සති භාවනාව වැඩුවොත් බහුල වශයෙන් වැඩුවොත් ඒ කෙනාට විශිෂ්ට ඥානෙ උපදවාගෙන සාක්ෂාත් කළ යුතු යම් දෙයක් ඇතනම් ඒ දේ කිරීම පිණිස හිත යොමු කරාම ඒ දේ කරන්න පුළුවන්. ඒක මේ වගේ එකක් කියනවා. හොඳ සම වූ භූමියක සතරමන් හන්දියේක ආජානීය අශ්වයේ යුදපු රතයක් තියෙනවා. මේ රතේ ඉන්න මිනිසෙක් හොඳට රැහැම් පොට අතින් අල්ලාගෙන. එතන මේ දක්ෂ රතාචාර්යා ඒ වම් අතින් රැහැම් පොට අල්ලාගෙන දකුණු අතින් කෙවිටින් ගහලා මේ අශ්වයන්ව තමන්ට ඕන දිශාවට අරගෙන යන්න බැරිද කියලා අහනවා. පුළුවන් නේද කියලා අහනවා. අන්න ඒ වගේ කියනවා හරියට කායගත සතිය වැඩුවොත් කායනුපස්සනාව හරියට වැඩුවොත් බහුල කළොත් බහුල වශයෙන් කළොත් එයාට හැකියාවක් ලැබෙනවා. මේකේ තියෙනවා කායගත සතිය ආසේවිතය හොඳට පුරුදු කළා භාවිතය බහුල කළා බෞලී කතාය නිතර නිතර නිතර පුරුදු කළා යානි කතාය හැමතිස්සෙම තමන්ගේ ජීවිතය අනේනකට යානාවක් වගේ පුරුදු කළා වක්තු කතාය තමන්ගේ ජීවිතේ ප්‍රධාන අරමුණක් හැටියට පුරුදු කළා ඒ අනුව පරිචිත හොඳට පුරුදු කළා මනවින් පුරුදු කළා නම් මෙන්න මේ ඉමේ දසානි සංසා පාටිකංකා මෙන්න මේ අනුසස් 10 කියන එකට ලැබෙනවා. පළවෙනි එක තමයි අරති රති සහෝ හෝති. බණ භාවනා කරගෙන යන්න ඇල්ම නැති වෙන අවස්ථාව වෙනවා. ඒකට කියන්නේ අරති. කාම අරමුණු කෙරෙහි හිත මෙනෙහි කරන්න ඕනෙත් නැහැ හිත ඇලෙනවා. ඒකට කියන්නේ රති. අරති රති සහෝ ඒ දෙකටම එයා වරුත්තු දෙනවා. මුකුත් වෙන්නේ නචතං අරති සහති එයාගේ අරති ඇති වෙන එකට එයාව යට කරන්නේ නැහැ ඒකෙන් uppannan aratin ඒ අරති හටගත්තාම අබිබුය්‍ය විහෙරති ඒක මැඩ මැඩ ඉන්න පුළුවන් කියලා ඒක තමයි පළවෙනි එක බය බේරව සහෝති බිය තැති ගැනීම ඇති වෙන අරමුණු මායාට දෙන්න පුළුවනි ඒතර බය බේරව ඇති වෙනකොට සිහිය හොඳට පිටවලා වඩලා නැත්තම් මොකද වෙන්නේ හිත කැළඹෙනවා එහෙම මේ බාහිර වැටි කරලා බියජනක අරමුණු වලින් මෙයාගේ හිත වටන්න බෑ කියනවා. හිත වටන්න බෑ කියනවා. ඒ උපන්නා වූ බියජනක අරමුණු යටපත් කරගෙන මෙයාට ඉන්න පුළුවන් කියනවා. ඒ වගේම කමෝ හෝති ඉවසන්න පුළුවන් කියනවා. මොකක්ද ඉවසන්න පුළුවන්? සීතල ඉවසන්න පුළුවන් කියනවා. රස්නී ඉවසන්න පුළුවන් කියනවා. බඩගින්න ඉවසන්න පුළුවන් කියනවා. පිපාසි ඉවසන්න පුළුවන් කියනවා. පවිත පුද්ගලයන්ගේ නිന്ദා පහස වචන ඉවසනවායි කියනවා. ඊළඟට උපන්නා වූ ශාරීරික වේදනා පණ යන තරමේ රිදිල්ලක් ආවත් ඉවසන්න පුළුවන් කියනවා. ඒ ඉවසන ස්වභාවය කියනවා එයාගේ ඊළඟ එක. ඊළඟ එක තමයි කියනවා පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය ඉතාම පහසුවෙන් සුළු උත්සාහයකින් එයාට ඇතිකර ගන්න පුළුවන් කියනවා. ඒ වගේම එතකොට මෙතන තියෙන එතන කරුණු පහයි. අරති රති දෙක එයා මැඩලන්න බෑ ඉවසනවා. බය අරමුණු එයා යටපත් කරන්න බෑ ඒකට එයා යටපත් වෙන්නේ. එයා ඉවසනවා. ඊළඟට පිපාස ආදී ඉවසනවා. ඊළඟ හතරවෙනි එක ධ්‍යාන හතර මෙයා පාස්වෙල් ලබනවා. පස්වෙනි එක එයා ඊර්ති ප්‍රාතිහාරේ පෙන්වන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. එයාට පුළුවන් ඕනම කඳු සිකර විනිවිදගෙන එයාට යන්න පුළුවන්. මහ පොළොව විනිවිදගෙන යන්න පුළුවන්. ජලයේ ඇවිදිනවා කියන කයාට සුළු දෙයක්. මේ සානුභාව හිරු සද්ද දෙක උනත් එයාට අතින් අල්ලන්න පුළුවන්. ආන් ඒ වගේ ඉර්ධියක් බඹලෝ දක්වා පතුරවන්න පුළුවන් ඉර්ධියක් බඹලෝ දක්වා Tamanට ඕන දෙයක් කරන්න පුළුවන් ඉර්ධියක් එයාට ඇති වෙනවා කියනවා. ඊළඟට එයාට ඇතිකර ගන්න පුළුවන් කියනවා දිව්‍ය ශ්‍රවණය. එයාට පුළුවන් ඕනම දෙවිවරු කතා කරන ඒවා මිනිස්සු කතා කරන ඕන එකක් අහන්න ඕන ඈතක එයාට පුළුවන්. ඒ වගේම එයාට පුළුවන්කම තියෙනවා මිනිස්සුන්ගේ සිත්වල ස්වභාවය දකින්න. කෙනෙක්ගේ සිත තියෙන රාගී සහිතව නම් සරාගීව නම් එයා දන්නවා මෙයාගේ දැන් හිත සරාගී. ද්වේෂයෙන් නම් ඉන්නේ මෙයාගේ හිත ද්වේෂයෙන් යුක්තයි. මොහෙන් නම් තියෙන්නේ මොහෙන් යුක්තයි. ඒ රාග ද්වේෂ මොහ නැත්තම් ඒකත් දකිනවා. හිත හැකිලිලා නම් ඒකත් දකිනවා. හිත විසිරිලා නම් ඒකත් දකිනවා. හිත සමාධි නම් ඒකත් දකිනවා. හිත නිවර්ණයන්ගෙන් බැහැර වෙලා නම් ඒකත් දකිනවා. මේ විදිහට. ඊළඟ එක එයාට පුළුවන්කම තියෙනවා තමන් කලින් ගත කරපු ජීවිත පුබ්බේ නිවාස ඥානෙ කලින් ගත කරපු ජීවිත කල්ප ගණන් ආපස්සට බලන්න පුළුවන්. කල්ප ගණන් ආපස්සට නෝනෙන් ඉමසලා බලන්න පුළුවන්. බලලා එයා කල්පනා කරන මම මේ විදිහටයි අසවල් තැන ජීවත් වුනේ. අසවල් තැනදී මගේ නංගොත් මේවා. මං අසවල් තැනදී මේවා තමයි කෑවේ බිව්වේ. මං මේ ඇඳි පැලඳි මේව්වා. මං මෙහිම ජීවත් වුනේ. මං මේ විදිහට මැරුණේ. මං ඊට පස්සේ අසවල් තැනයි උපන්නේ කියලා මෙයාට දිගින් දිගටම ආපස්සට යාගේ ජීවිතේ බලන්න පුළුවන්. ඊට පස්සේ නවවෙනි එක තමයි එයා දිවසින් බලනවා. චුතූපපාත ඥානෙන් එයාට දිබ්බ චක්කුවේ චුතූපපාත ඥානෙන් බලනවා මේ සත්වයන් චුත්ත වෙන හැටි උපදින හැටි බලනවා. එතකොට මෙයාට පේනවා මේ කයින් දුස්චරිතය දුනු. කයින් දුස්චරිතය දුනු කියන්නේ සතුන් මරපු හොරකම් කරපු කාම මිත්‍යාචාරය දිච්ච මිනිස්යන්. වචනින් දුස්චරිතය වෙච්ච බොරු කියාපු කේලම් කියාපු පරුස වචන හිස් වචන කියාපු මිනිස්යන්. මනසින් දුස්චරිතය වෙච්ච අනුන්ගේ දේට ආසා කර කර මේක මට ලැබේවා කියලා හිතාගෙන හිටපු අය, ද්වේෂ කර කර හිටපු අය, අනුන් නැසීවා වෙනසීවා කී කී හිටපු අය මානසික දුස්චරිතය දීලා මරණින් මත්තේ නිරේ ගිහින් ඉන්න මෙයාට පේනවා. ඒ වගේම පේනවා කයින් සුචරිතය දිනු. සතුන් මරන්නේ නැති, සොරකම් කරන්නේ නැති, වැරදි කාම සේවනේ ජීවෙන්නේ නැති, බොරු කියපු නැති, කේලම් කියපු නැති, පාරස වචන හිස් වචන කියපු නැති, අනුන්ගේ දේට ආසා කරගෙන හිටපු නැති, ඊළඟට ද්වේෂයෙන් හිටපු නැති, හිංසා කරන්න ඕන කිය කී හිටපු නැති අය ඉන්නවා. ඒ අය මරණින් මත්තේ දෙවියන් අතර ගිහලා ඉන්නා මෙයාට පේනවා. මේ විදිහට මේ සත්‍යංගේ කර්මානුරූපෝ සුගති දුගති දෙකේ උපදින හැටි පේනවා. ඊළඟට දහවෙනි එක මෙයා දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය අවබෝධ කළා හිට මෙයා මෙයාගේ ජීවිතය දකිනවා. මේවා තමයි ආශ්‍රව, මේවා තමයි කාමාශ්‍රව, මේවා තමයි භවආශ්‍රව, මේවා තමයි අවිද්‍යා ආශ්‍රව කියලා දකිනවා. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ කොහොමද? කන්දක් උඩට නැගපු මිනිසෙක් ඉන්නවා. කන්දක් උඩට නැගපු මිනිසෙකුට පේනවා පොකුණක්. මේ කන්දක් මුදුනේ තියෙන පොකුණ නිසා මේක කිලුටු වෙන්න විදියක් නෑ. වතුර හරි පැහැදිලි පිරිසිදුයි. එතකොට මේ පොකුණ දිහා බලනකොට පේනවා මේ පොකුණේ තියෙනව නම් කොළරුඩු වැටිලා ඒකත් පේනවා. මේ පොකුණේ මාළු ඇවිදිනව නම් මාළු පේනනවා ඒකත් පේනවා. මේ පොකුණේ අනිත් සිප්පි වේල්ලෝ ආදී සත්තු ඉන්නන ඒකත් හොඳ පැහැදිලිව පේනවා. මේ වගේ තමන්ගේ හිතේ කෙලෙස් පැහැදිලිව පේනවා. එතකොට යාට පේනවා පැහැදිලිව මේව හටගන්නේ මෙහෙමයි. මේවා නිරුද්ධ වෙන්නේ මෙහෙමයි කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගෙම දියුණු කරනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගෙම දියුණු කරන එකට ආශ්‍රවයන් නිරෝධයටපත් වෙලා හිත සියලු ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙලා ආශ්‍රව රහිත වූ අනාශ්‍රව වූ චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය ලබාගෙන මෙලෝදීම අරහත්ත්වයට පැමිණිලා පාසය කරනවා. මේක තමයි 10 වෙනි කරුණ කියනවා. මහණෙනි දැන් බලන්න කියනවා කායගත සති කය අනුව භාවනා කරන එක කය අනුව සීය පිටවාගෙන එක කළොත් දැන් බලන්න පින්වත්නි අපිටත් කයක් මේ තියෙනවා. අපිටත් කයක් තියෙනවා. අපිටත් කයක් තියෙනවා. අපිටත් සැප දුක් උපේක්ෂා විඳින් ඇති වෙනවා. අපිටත් හිතක් තියෙනවා. අපිටත් තියෙන පංච නීවරණ පංච උපාදාන ස්කන්ධ ආදී. නමුත් දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු අයටත් තිබුණේ මේකමයි. මේ විදිහෙම කයක් තිබුණා. දැන් මේ කාලේ තිබුණ 23 කුණප කොට්ටාසය. අදත් කුණප කොට්ටාසය එච්චරයි. එතකොට අපිටත් දැන් කයක් තියෙනවා. නමුත් බලන්න ඒ කාලේ හිටපු අය මේ කයම භාවිතා කළා. මේ කය තුළම කයෙයිම සිහිය වඩලා සිහිය ප්‍රගුණ කළා බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු ආකාරයට. දැන් ඔබට මේක මේ කයන පස්සනවා ගැන බලනකොට ඔබට තේරෙනවා ඇති. අර එක තැනක බුදුරජාණන් වහන්සේ වදාලා මෙතර බය සහිතයි. එතර බය රහිතයි. එතකොට මෙතරින් එතරට යන්න ඕනේ. එයාට යන්න නැවක් නැහැ. පාරුවක් නැහැ. බෝට්ටුවක් නැහැ. මෙයා හිතුවා තවන්ට පවුරක් හදාගන්න ඕනේ. එතකොට පවුරක් හදාගෙන පාවිච්චි කරන්නේ මෙතර තියෙන දේවල්මයි. මේ පැත්තේ තියෙන දේවල් පාවිච්චි කරන්නේ. මොනවද මේ පැත්තේ තියෙන දේවල්? කය. ඉරියව්. ධාතු. මේව තමයි මෙයා පාවිච්චි කරන්නේ. ඊළඟට පාවිච්චි කරන්නේ මොකද්ද? සිහිය. මේව පාවිච්චි කර කර වීරිය පාවිච්චි කර කර අර පහුර ගඟට දාලා කාම ඕග භව ඕග දිට්ඨි ඕග අවිජ්ජා ඕග කියන ඕගයන්ගෙන් ඈතර වෙනවා වගේ මෙයා මේවම පාවිච්චි කර කර මොකද්ද කරන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා. එතකොට බලන්න පින්වතුනේ නුවණ තියෙන එක්කෙනාටමයි වෙන කෙනෙක් ගැන නම් මට කියන්න බෑ මේක. නුවණ තියෙන එක්කෙනාටමයි මේ මාර්ගය විවෘත වෙන්නේ. හැබැයි නුවණ තියෙනත් ඕනේ පින තියෙනත් ඕනේ. හරි පැහැදිලි මේ මිනිස්යන්ට පින හරි අඩුයි කියන එක. පිනත් අඩුයි නුවණත් අඩුයි. මොකද පින හොඳට තියෙනු නම් එයාට හොඳට සීලිය ආරක්ෂා කරගෙන ඉන්න පුළුවන්. පින තියෙනු නම් එයාට හොඳට සීහිය උපදව ගන්න පුළුවන්. පින තියෙනු නම් එයාට මේ අකුසල් ප්‍රහාණය කරන්න පුළුවන්. පින තියෙනු නම් කුසල් වඩා ගන්න පුළුවන්. නුවණින් මෙනෙහි කරන්න පුළුවන්. මේ නිසා මේ ඊළඟට මේ මම ඒකයි කිව්වේ මේ වර්තමාන මිනිස්යාට මනුෂ්‍යයාගේ පිරිහීම මොකද්ද කියලා ඔබට මතකද මං කිව්වා. දැන් සාමාන්‍යයෙන් පුතජන කෙනෙක් නම් හිතාවි මේ ලෝක ඉතිහාසයේ නොවිරු දියුණුවක් තියෙනවායි කියලා. ඇයි කම්පියුටර් තියෙනවා, ඊළඟට ටීවී තියෙනවා, යාන වාහන තියෙනවා, ටෙලිෆෝන් තියෙනවා, මොබයිල් තියෙනවා. එතකොට හිතයි මේ ඉතිහාසයේ මානව ඉතිහාසයේ තුල නොවිරු ආකාරයේ දියුණුවක් මේ තියෙන්නේ කියලා. ඇයි පුතජනයාට පේන්නේ උච්චරයිනේ. නමුත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් කල්පනා කරද්දී විශාල පරිහානියක් තියෙනවා. මොකද්ද පරිහානිය? සිහිය උපද්වන්න බෑ. කුසල් අඳුන ගන්න බෑ. අකුසල් අඳුන ගන්න බෑ. ධර්මයේ අඳුන ගන්න බෑ. අධර්මයේ අඳුන ගන්න බෑ. විනය අඳුන ගන්න බෑ. අවිනය අඳුන ගන්න බෑ. එහෙම නැද්ද? අඳුන ගන්න බෑ. එතකොට කුසල් කියලා අකුසල් කරනවා. අකුසල් කියලා කුසල් නොකර ඉන්නවා. ධර්මය කියලා අධර්මය අහනවා. විනය කියලා අවිනය අනුගමනය කරනවා. අධර්මය කියලා ධර්මය අතාරිනවා. අවිනය කියලා විනය අතාරිනවා. මේ වගේ එකක් නෙමෙයි තියෙන්නේ වර්තමානයේ. ඒතර මේක මිනිස්යාගේ පරිහානියක් නෙමෙයිද? මේකට තමයි පිරිහීම කියලා කියන්නේ. පිරිහීම කියන්නේ මේකටයි. ඉස්සර කාලේ අපි ගත්තත් අනුරාධපුර යුගයේ සමහර අවස්ථාවලදී සංඝයා පිරිහිනවා කියලා තේරෙනකොට කරන්නේ ආර්ය වංශ දේශනා කරන එක. ආර්ය වංශ දේශනා කියන්නේ ආර්යයන් වහන්සේලාගේ වංශයේ සිරිත්. ආර්යයන් වහන්සේලාගේ වංශයේ තියෙන සිරිත් තමයි ඉතරීතර පිණ්ඩපාත සන්තුට්ඨිතා. ලැබිච්ච පිණ්ඩපාතයෙන් සතුටු වෙන හැටි. සතුටු වීම. ඉතරීතර සේනාසන සන්තුට්ඨිතා. ලැබුණු සිනසුනකින් සතුටු වීම. ඊළඟට ඉතරීතර චීවර සන්තුට්ඨිතා. ලැබිච්ච චීවරකින් සතුටු වීම. භාවනා රමතා. භාවනාවට ඇලී සිටීම. මේව ගැන දේශනාවල් කරනකොට සිතුල් පහුවේ අනුරාධපුරයේ ඉඳලා ස්වාමින්වහන්සේලා කණ්ඩායම් හැදිහැදී යන එක අහන්න. ආර්ය වංශ දේශනාවක් කරනකොට අනුරාධපුරයේ සිතුල්පහ ඉඳලා ස්වාමින්වහන්සේලා කණ්ඩායම් හැදිහැදී දිනන එක අහන්න. මොකද මේ ලදදීන් සතුටු වීම දිනු කරගෙන භාවනාවන් ඇලී දිනු කරගෙන මේකෙන් ඈතර වෙන්න ඕනේ කියන දිනුනෝ. එතකොට මොකද්ද දිනු වෙන්නේ? එයා රාගේ ප්‍රහාණය කරනවා. දේශේ ප්‍රහාණය කරනවා. ක්‍රෝධේ ප්‍රහාණය කරනවා. ඊර්ෂියාව ප්‍රහාණය කරනවා. මද ප්‍රහාණය කරනවා. ප්‍රමාදේ ප්‍රහාණය කරනවා. එකට එක කිරීම ප්‍රහාණය කරනවා. බද්ධ වෛරේ ප්‍රහාණය කරනවා. දැඩිව ප්‍රහාණය කරනවා. ගුණමකකම ප්‍රහාණය කරනවා. මෙව ප්‍රහාණය කරනවා. අන්න දියුණුව. එතකොට බලන්න ඉස්සරහට එන්න එන්න තියෙන්නේ මිනිස්යාගේ පිරිහීමමයි. දියුණුව නෙවෙයි. ඒ නිසා දැන් බලන්න දැන් අපි දැන් මහමෙවුනා මොල් කරගෙන මොනතරම් බුද්ධ දේශනා සංඛ්‍යාවක් අපි මේ සමාජයේට හෙළිදරව් කරලා තියෙනවද? එතකොට මේ හෙළිදරව් කරන බුද්ධ දේශනා ඇසුරෙන් බුද්ධිමත් කෙනෙකුට පුළුවන්. පින් තියෙන බුද්ධිමත් කෙනෙකුට පුළුවන් තමන්ගේ ජීවිතය අවබෝධ කර ගැනීම පිණිස මේ ධර්මයේ හැසිරෙන්න. එතකොට ඒ කෙනා හැසිරෙන්න පටන් ගනිද්දි තමයි ඒ කෙනාට තේරෙන්නේ මේ වර්තමානයේ අපි කොච්චර පිළිලාද කියලා. ඇයි ඒක කරගන්න අමාරුයි? එතකොට තේරුම් ගන්න පුළුවන් බුද්ධ කාලේ දැන් බලන්න මේ වගේ දේශනාවල් කරනකොට බොහොම සුළු එක තැනක තියෙනවා මුල්ම කාලේ කියනවා මහණෙනි මුල්ම කාලේ. ඒ කියන්නේ මේ ගෞතම බුදුරජාණන් වහන්සේ දම්සප්පවතුන් සූත්‍ර දේශනාව කළා. ඊට පස්සේ අනාත්ම ලක්ෂණ සූත්‍ර දේශනාව කළා. ඊට පස්සේ ආදිත්ත පරියාය සූත්‍ර දේශනාව කළා. මේ වගේ දේශනාවල් කරගෙන ඉවර මුල්ම කාලේ මහණෙනි මට 100 උපද්දවන්න විතරයි කියනවා තියෙන්නේ. සිය උපදන් විතරයි කියලා තියෙන පිරිස වේගෙන් අවබෝධ කරනවා මහණෙනි එක පිරිහි ගියා කියනවා. එතකොට පිරිහීම කියන්නේ ඒකයි. ඊට පස්සේ ශික්ෂාපද පනවනවා මෙව කරනවා. නමුත් සිය උපද්වා ගන්න තියෙන පුළුවන්කම තියෙන පිරිස අඩුයි කියනවා. ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේගේ පින්තියනයි ධර්මයේ අවබෝධ කර කර සසරින් එතෙර වෙලා ගියා. පින්තියනයි සතර අපායේ මිදි මිදි ගියා. නමුත් අපි මොකද්ද වාසනාවකට නැවතත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ සැඟවී තිබුණු දේශනා එළියට මතු වුණා. ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. එතකොට නූණ තියෙන කෙනා දැන් අපිටත් කයක් තියෙනවා. අපිත් හුස්ම ඉහළ පිළ ගන්නවා. අපිත් ඉස්සරහට යනවා පස්සට යනවා. අපිත් හතර ඉරියව්වෙම ඉන්නවා. අපිත් මේ ධාතු කොටස් තියෙන ශරීරයක් යහට මෙහාට ගෙනියනවා. අපිටත් පේන මිනිස්සු මැරලා යනවා. නමුත් අපිට සිය පවත්ව ගන්න සිය උපදව ගන්න ඊළඟට උපන්සිය දිනු කළා මේ කාමයන්ගෙන් වින් අකුසල ධර්මයන්ගෙන් වින් සමාධිය දිනු කරගෙන වාසය කරන්න කොච්චර අමාරුද? එතකොට මේකෙන් අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද? මේ පිරිහිච්ච යුගයේ තමයි මේ මිනිස්සු කොටස්කාරයෝ. මිනිස්සු විතරක් නෙමෙයි දෙවියනුත් එහෙමයි. එතකොට මේ දෙගොල්ලන්ටම නොපිරිහින තියෙන දුර්ලභ අවස්ථාවක් තමයි ගෞතම සාසනේ මතුවෙනවා කියන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කළේ කොහොමද? දේශීත බික්වේ ධම්මං මහණෙනි ධර්මයේ දේශනා කරන්න මුල් මැදඟ පිරිසිදු වූ අර්ථ සහිත පැහැදිලි වචන වලින් යුක්ත මුළුමනින්ම පරිපූර්ණ පිරිසිදු නිවන් මඟ. ඒක තියෙනවා අස්සවනතෝ ධම්මස්ස පරිහායන්ති. මේ ධර්මයේ ශ්‍රවණය කරන්න නොලැබුණොත් තවත් පිරීලා යනවා. භවිසන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ. මේ ධර්මයේ කිව්වොත් පින්වන්තයෝ යසෙ මුල්ලේ ඉන්නවා. ආන්නේ පින්වන්තයෝ විතරක් ඒ ධර්මය අවබෝධ කරගන්නවා. එච්චරයි මේක වෙන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි අපි තේරුම් ගන්නට ඕනේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි මේ ධර්මයේ කියන එකට දඟබටම පේනවා ඇති මේ ධර්මයේ සරල භාෂාවෙන් කියා දෙනවට කොච්චර මිනිස් සමහරු අකමැතියිද කියලා. ඒ අකමැත්තම තේරෙනවා මාරාවේශය කොයිතරම්ද කියලා. එතන මාර්යාවේ ආවේශ වෙලා කියන්න පුළුවන් මේවා අකමැති, මේ ධර්මයේ සිංහලෙන් කියන්න එපා, මේ ධර්ම සිංහලෙන් පිරිත් කියන්න එපා, මේකට අගෞරවයක් ඇති වෙනවා, මේක අගෞරවයි කියලා මේ මාර්යාවේශ කියන්නේ ඒකයි. ඒ මාර්යා වැහිලා ඒ ඔක්කොම කියන්නේ. එතකොට මිනිස්සුන්ටත් මාර්යා වැහෙනවා. වෙලෙ මිනිස්සු හා ඇත්තනේ නං. ඇත්තනේ නං කියලා ඒක අනුමෝදන් වෙනවා. එතකොට මොකද වෙන්නේ? අර මාර්යා පවත්වන මාර පාක්ෂික වැඩපිළිවෙල එහෙමම ගෙනියන්න පුළුවන්. මොකද සතර අපාය වැටි වැටි සත්වයාට යන්න දීම. එතර වෙන්නේ නැන්නේ කිසි දවසක. දැන් සෝතාපන්න වුණොත් එයා අනිවාර්යයෙන්ම එතර වෙනවා. සෝතාපන්න වුණොත් ලෝකෙ කිසි කෙනෙකුට ඒක නවත්තන්න බෑ. එයා එතර වෙනවාමයි. එතකොට එතනට ඉන්න තියෙන අවස්ථාවත් මිනිස්යාට අහිමි කරනවා. විශේෂයෙන්ම මේ මායя වැහිච්ච අය. මායя වැහිලිට ගරහන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අර ගරහිල්ලට මිනිස්සු මානසික වැටෙනවා. මානසික වැටෙච්ච එකම එතනදි මායя රින්ගනවා. ආන් එහෙමයි වෙන්නේ. එතකොට සම්පූර්ණම තවදුරටත් මාර වසඟේම කොටස්කාරයේ බවට පත් වෙලා සතර අපායේ වැටි වැටි किसी दावस का खेलवरा नदी संसारी किसी दावस का खेलवरा करगा तो नुहे की सासरे या आय मत ये सासरे टम गुदरी वेला यानवा बुद्धरजान नुहा चुवदाला या हिलु खांडलु सातरमा सागरे जाले टे वैडी तर सातरमा सागरे जाले टे वैडी खांडलु हिलु सासरे में या ना मुकुद मारे हैं क्या मति ऐसे करना ना सी दिवे का मानस तमागी वासगी फावत चला एट अलंकरण पुद्गले तमागी ग्रहणित गाना ही इत्रे या क्या मति तो मेन इसां में एक बालवत तो एंग वर्तमान लोग की थी नो एक हरी पहेदीली मटे में आपे बुद्ध देशनावल टे बुद्ध रजानवा स्वादाल दार्मी इस पहेदीली वो सारे लोग की नो कटे में वटे विरुद्ध बुना महानायक लगें दलम इधर ये विरुद्ध वे चर्चा काम पे नो ये ना महानायक लटे मार्या वहिला तमाये वेन ने इधर को देखें पहेदीली में मार्या वहनवा की ने कटे आय बेदयक ने काउद सातीपट्टानी तरोवासी करानी याट मार्या वहन एक तमाये इधर को आसपो की ने नमट अत्ता रहा है इधर को मैं महामना की नमट अत्ता रहा है मैं मुकदमे ही तो हाँ न मार्या वहुना के नोगटाय इधर को ये मार्या वहुना टपस मिनिसु नत्ता ही रोग बेरिंड वे लीसी ने मेनिसा संपूर्ण मार ग्रहणे इधर पास चल लोके तुले मेवनी धार्मिया कपट कियान न लेबुनी ममनां साल कान्ने पीना निसा भाई केला मुकदमे हेतु नेत्ता मिच दंग मैट इतिहास या पिकात तो ताऊरु तो दाह के वागे इतिहास है तुले मिच्चरे पहेद दिल्ली धार्मिक खतान कर लने ताऊरु तो दाह की तरह खतान कर लने मैं खाले अक्टिबुना बुद्धि बाह पहती मैं एक मुहुआ हुआ दाप करने पटांग गत्ते हमों में बुद्धि बाह पतान मैं बुद्ध रजान वंशे पहलू नहीं बुद्धि बाह पतान लोग नहीं मैं मैं बुरुआ किया नहीं किसी के निकट मैं का करने पुलाय करने में एक आश्चर्य असामान्य अद्भुत सिद्धियाँ बुद्ध के निपहले नुआ किया बुद्ध रजान वंशे पेन नुआ मैं अनागति ये मिनिसंगे आयु सावर दो असुविधा हुना पहले नुआ किया ना ये मैत्री बुद्ध रजान वंशे इलाके बुद्ध रजान वंशे के निकिया भी इच्छा एक दिए नहीं दंग में मारे या वही लता माँ एक अत कर गने आनी ये मुकद ही तो सासर टे तीन बाय फुड्डक पत ने सातरा पाय टे फुड्डक कत बाय ना एक दवा सा मट्ट मात्र का बुद्ध बाबा तन हाथों के मट्ट हाँ बोना ये मांगी हुआ मैं इतको टो बहान से मैं दंग हरी बेरी ने सातरा पाय आयी नहीं हुआ हाँ तीरिसंग पाय ने तू बैग के हुआ मंबेलो मी मुना दिमी किया ने धर्म ही दिमी बुद्ध के ने पहले देश ना करने में कद ගෑණී කික පෙරලා සිවුර වල ගියා යන්න. ගිහිල්ලා හිට ශාස්ත්‍ර කීක හිටියා. අන්තිමට වහබීලා මලා. ඔන්න වෙච්චදී මහලකට පාරමී පුරනවා කී පටන් ගත්ත වැඩි. ඉවරුනේ කොහෙන්ද? වහබීලා මලා. ඉතින් මේ නිසා මේ හිතන තරම් මේ කතාව සත් ඒකයි මම පින්වතුන කියන්නේ ඇත්ත නැත්ත තෝරා බේරා ගැනීමල දීසි නෑ. ඇයි බොරු වෙන්නේ සත්‍ය වීසි. දැන් පාරමී ධර්ම පුරනවා කියන කතාව ඉන්නේ ඇත්ත වගේනේ. ඒ දස පාරමිතා නාන්තික කියලා මේ විදිහට බුදුබව පතන්න සුදුසුකම් කියාගෙන කියාගෙන යනවා. ඒකෝ සත්‍ය වීසෙන් එන්නේ ධර්මී වීසෙන් එන්නේ. ඒක ධර්මී වීසෙන් අධර්මී එනවා. අධර්මී කියලා දන්නේ. ඒකනේ මිනිසුන්ට උනේ. මිනිසුන් විතරද පැවිද්දන්ට උනේ ඒකනේ. නමුත් මේක බේරෙන තියෙන්නේ කොතනද? සෝතාවත් යංගයට පැමිණීම. ඇයි බුදුරජාණන් වහන්සේ කෙරේ අවිච්ඡ ප්‍රසාදයට ආවනම්? එයා බුද්ධ දේශනාවත් එක්ක ගලපනවා. ධර්මයේ අවච්ච ප්‍රසාදියා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි ධර්මය අඳුන ගන්න. මොකද්ද? ධර්මය තුල කියන්නේ සසරේ යෑම නෙමෙයි. සසරේ නිදහස් වීම. ඇලීම නෙමෙයි. ඇලිමින් තොර වීම. ද්වේෂය නෙමෙයි. ද්වේෂය නැති කිරීම. මේ විදිහට කෙලෙස් දුරු කිරීම. මෙන්න ධර්මය හොයා ගන්න කියනවා. එතකොට ඒ ධර්මයට ගලපන්න බැරේ ওই පාරමී කතාවන්. ගලපන්න බැරි වෙනකොට අපි අවබෝධ කරගන්න ඕනේ මේ කියන්නේ අධර්මයක්. ජාතක කතාවල බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මම මෙවැනි ආකාරයට දුක් විඳගෙන තමයි මේ ආවි කියලා එක පෙන්වන්න මිසක් අපිට පාරමී පුරන්න නෙමෙයි. දැන් දැක්කනේ පැටලිල්ල පැටලිච්ච පැටලිල්ල හැටි. ඉතින් මේ මේක නිසා ධර්මයේ අධර්මයේ හඳුනා ගන්නවා කියන්නේ අවුරුදු 1000ක් හමාරක් තිස්සේ කරගන්න බැරි වෙච්ච වැඩක්. අනේ ඒකයි. ඉතින් ඒ නිසා ඔබට ධර්මයේ අධර්මයේ හොදින් වෙන්කොට හඳුනාගෙන අවිනේ විනේ හඳුනාගෙන මේ ධර්මයයි මේ අධර්මයයි කියලා තේරුම් අරගෙන මේ විනයයි මේ අවිනයයි කියලා තේරුම් අරන් ධර්මයත් විනයත් තේරුම් අරගෙන ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැටියටම හඳුනාගෙන ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැටියටම තේරුම් අරගෙන ඔබටත් මේ ධර්මයේ කෙරෙහි හිත පහදවාගෙන ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ජීවිතයේ පවත්වාගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා සාදු සාදු සාදු